චක්කවාලේසු අත්‍රාගං චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි. ඒ දැන් ගිය සතියේ සාකච්ඡා කරන සූත්‍රය මතකද? මොකක්ද අපි සාකච්ඡා කරලා ඉවර කළේ? සම්මාදිට්ඨි සූත්‍රය. ඔව්. එතකොට දැන් කවුරු හරි කිව්වොත් එහෙම දැන් මේ මම කියන කෙනාව විස්තර කරන්න කියලා. අපි මම කියලා සංකල්පයක් තියෙන අදහසක් කවුරු හරි කිව්වොත් විස්තර කරන්න කියලා. මම කියන කෙනා විස්තර කරන්න කිව්වොත් කොහොමද විස්තර කරන්නේ? නාම රූප පංචස්කන්ධය කොහොමද විස්තර කරන්න වෙන්නේ? මේ මම කියලා කියන්නේ මේ පංචස්කන්ධයක එකතුවකට. ඒ කියන්නේ රූපස්කන්ධය, වේදනායිස්කන්ධය, සංඥායිස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධයේ තියෙන මේ පංචස්කන්ධයේ එකතුවට තමයි මේ මම කියලා කියන්නේ. පංචස්කන්ධයේ කොත්නක හෝ පහළ නොවනවනම් මම කියලා කෙනෙක් පනවන්න පුළුවන් කමක් නැහැ. එතකොට කොත්නක හෝ පංචස්කන්ධය පහළ වෙනවා නම් අන්න එතන මම කියන කෙනෙක් පහළ වෙනවා. ඒක ඊ මම කියන ඒ ගැට ගැසීම, ඒ පංචස්කන්ධයේ තියෙන මුලාව දුරු කරපු කෙනාට විතරයි මේක පංචස්කන්ධයේ වශයෙන් පේන්නේ. අනිත් දෙවියට මේක පංච උපාදානස්කන්ධයක් වශයෙන් තමයි පවතින්නේ. දැන් එතකොට අපිට කියන්න වෙනවා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ කවුද කියලා ඇහුවොත් කියන්න වෙනවා රූපස්කන්ධය කියලා, වේදනායිස්කන්ධය කියලා, සංඥායිස්කන්ධය කියලා, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මෙන්න මේ සමූහයේ එකතුවට තමයි මම කියන්නේ කියලා කියන්න වෙනවා. එතකොට බුදුහාමුදුරුව මග දේශනා කරන්නේ මෙන්න මේ පංචස්කන්ධය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කිරීමෙන් මොකද්ද වෙන්නේ? නිබ්බින්දති. මේ පංචස්කන්ධය කෙරෙහි නොයලීම ඇති වෙනවා. නොයලීම ඇති වෙනකොට වෙන්වීම ඇති වෙනවා. මොකින්ද? පංචස්කන්ධය. ඒ පංචස්කන්ධයෙන් වෙන්වීම ඇති වෙනකොට මිදීම කියන කාරණාව ඇති වෙන ඔය විදිහේ නිවන කියන ධර්මය සාක්ෂාත් කරන්න කියලා. එතකොට මේ දැන් බුදුහාමුදුරුව පහළ වෙලා ඉන්න කාලේ වැඩ ඉන්න කාලේ උදවිය විවිධ වෘත සමාදන් වුණා. ඒ වෘත සමාදන් වුණේ මොකටද? මරණයෙන් පස්සේ හොඳ තැන උපදින්න. දැන් එහෙම වෘත සමාදන් වුණු දෙන්නෙක් පිළිබඳව සඳහනක් වෙන කුක්කුරවතිය කියන සූත්‍රය තුන. එතකොට එහෙම වෘත සමාදන් වෙච්ච දෙන්නෙක් බුදුහාමුදුරුව බැහැ දකින්න දවසක් ආවා. එතකොට එක්කෙනෙක් තමයි කෝලීය පුන්න කියන කෙනා. මෙයා ආරක්ෂා රැක්කේ මොකද්ද? ගව වෘතය. ගව වෘතය කියලා කියන්නේ එයා හරකෙක් වගේ තමයි කටයුතු කරන්නේ. එතකොට ඉඳගන්නේ ආහාර අනුභව කරන්නේ ඒ ගවයෙකුගේ ස්වරූපේ. ඇයි එහෙම? ඒක ඇත්තටම ඇයි ඒගොල්ලෝ එහෙම ආරක්ෂා කළේ? ඒගොල්ලෝ හිතුවා මේ මරණින් පස්සේ මෙහෙම සීලයක පිහිටියොත්, සීලය කියන්නේ කය වචනේ සංවර බවනේ. එහෙම කය වචනේ සංවර කළොත් අපිට හොඳ තැනක උපදින්න පුළුවන් කියලා. තේරුණා? ඒ කියන්නේ දැන් සීලය කියන්නේ කය වචනේ සංවරයයි. ඒකට ඒගොල්ලෝ හිතුවා මේ විදිහට සංවර කළොත් මේක හොඳ තැනක උපදිනවා කියලා. සඳහන් කරනවා දෙවියෝ දෙවියන් අතර හෝ අන්‍යතර දෙවි කෙනෙක් හරි වෙලා උපදිනවා කියලා. එහෙම විශ්වාසයක් ළඟ තිබුණා. ඒක නිසා තමයි ඒ අර කෝලීය පුන්න කියන මේ පුද්ගලයා ගවයෙක් වගේ වෘතය ආරක්ෂා කළේ ඉඳගන්නේ විදියට. ඒ ඉරියව් ඒගොල්ලෝ ඒ වෙනුවෙන් පණවාගත් ඉරියව් රාසියක් තියෙනවා. ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. ඊළඟට තව කෙනෙක් හිටියා සේනීය අචේල කියලා. එතකොට මේ සේනීය අචේල කියන කෙනා කුක්කුරවුත ආරක්ෂා කරපු කෙනෙක්. ඒ කියන්නේ සුනකෙක් වගේ තමයි හැසිරුනේ. එතකොට ඇයි මෙහෙම හැසිරුනේ? ඒගොල්ලෝ හිතුවා මේක අමාරු කාර්යයක්. මේක හැමෝටම කරන්න බෑ. මේක අපහසු කාර්යයක්. හැබැයි මෙහෙම කයයි වචනයයි සංවර කළාම ඒගොල්ලෝ හිතුවා හොඳ තැනක උපදින්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙන්න දවසක් ඇත්තටම මේ අය බොහොම අවංකව මේක දියුණු කරපු අය. දියුණු කරපු කියන්නේ අය තමන්ගේ වෘතය අවංකවම කරපු අය. දවසක් බුදුහාමුදුරුව බහැදකින් ආවා. බහැදකින් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා. බුදුහාරුත් එක බහැදකින් ඇවිල්ලා කතා බහ කරලා සතුටු විය යුතු කතාවක් කරලා එකත් පසකින් ඉඳගත්තා. එයාර සුනක වෘතය ආරක්ෂා කරන කෙනා තුන් වටක් එහෙම හැරිලා තමයි ඉඳගත්තේ. ඒක එයාගේ විදිහ. ඒ මොකද එයා දිවිහිමියේ එක ආරක්ෂා කරනවා. එතන කියනවා ඊළඟට අර ගව වෘතය ආරක්ෂා කරන කෙනා ඒරියාවෙන් එයාත් ඉඳගත්තා. ඉඳගෙන මේ ගව වෘතයයි කුක්කුර වෘතයයි ගත්තහම මේ දෙකෙන් අමාරු එක තමයි සුර කුක්කුර වෘතය. මේ දෙකේ අමාරු එක තමයි කුක්කුර වෘතය. එතකොට ඇයි බල්ලට සුනකයට කෑම දාන්නේ නිකන් බිමට? දැන්නේ දැන් ගන්න තියලා ඒව දෙන්නේ. ඊට පස්සේ දැන් අරයයි පුරුදු අරය අමාරුම කටයුතු බිමට දාන ආහාරය කටින් අනුභව කරනවා. ඒක ඉතින් හැම කෙනාටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට මේ දෙදෙනා අතරින් අරයා සේන මේ පුද්ගලයා කුක්කුර වෘතය සමාදන් වුණ කෙනා ඒක බොහොම මාරු එකක්. ඒක එහෙම කළා. දැන් මේ කෝලිය පුන්න කියන මේ පුද්ගලයා බුදුහාමුදුරුවනේ අහනවා. දැන් එකත් ඉස්සරහින් ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ දැන් මේ සේනී අචේල කියලා මේ මගේ යාළුවා හිතවතා දැන් ගොඩාක් කාලයක් දීගරත්තම් බොහෝ කාලයක් තිස්සේ මේ සුන කුක්කුරුතය සමාදන්ව කටයුතු කරනවා. එයා ඒක මනාකොට සමාදන්ව කටයුතු කරනවා. එතකොට සාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙයා යම් හේකින් ඇයිද මෙයා අහන්නේ තමන් එක ගැන අහන්නේ නැතුව අනුන් අනිත් එක්කෙනාගේ වෘතය ගැන තමයි කියන්නේ. ඇයි ඒ? ඒක තමන් ආරක්ෂා කරන එකට වඩා ඒක සිතු. එයාගේ අවබෝධයේ හැටියට. ඇයි ඒ? එයා අමාරු එකක් කරන්නේ. එයා අමාරු එකක් කරනවා. මොකද්ද? බිමට දාන ආහාර දුෂ්කර වූ කාර්යයක් කරනවා. බිමට දාන ආහාර කටින් අනුභව කරනවා. ඒක වෙන්න පුළුවන්. නමුත් මේ සූත්‍රයේ එහෙම කියලා තියෙනවා. ඒ සූත්‍රයේ වචනයක් තියෙනවා දුක්කර කටයුත්තක් කරනවා කියලා. මෙයා දුෂ්කර කටයුත්තක් කරනවා. ඒ දුෂ්කර කටයුත්ත මොකද්ද කියලා කියනවා. බිමට දාන ආහාරය කටින් අනුභව කරන එක දුෂ්කර කාරණාවක්. නමුත් අර අනිත් එක්කෙනා එහෙම කරපු නැති බවයි පේන්නේ. එතකොට ඒක නිසා තමයි මෙයා ගැන ඇහුවේ පළමුවේ. එයා හිතුවා මෙයා හොඳම තැනක උපදිනවා කියලා. ඊට පස්සේදී භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ ඔය අපි ඔය ප්‍රශ්නය ගැන කතා නොකර ඉන්නේ. ඔය ගැන ප්‍රශ්නය ගැන කතා නොකර ඕක මගෙන් අහන්න එපා. කියලා කියන. ඒ වුණාට මේ පුන්න භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවෙනි වතාවෙදිත් අහනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කුක්කුරුතය මගේ යහළුවා දිවි හිමියෙන් බොහෝ කාලයක් ආරක්ෂා කරන ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මරණින් පස්සේ ගතිය මොන වගේද කියලා අහන දිවිනි වතාවෙත් බුදුහාරෝ කියන ඕක අපි කතා නොකර ඉමු. ඒත් නෑ තුන්වෙනි වතාවෙදිත් අහන. ඊට පස්සේ කියනවා මම අහන නිසාම කියන ප්‍රකාශ කරනවා කියලා. ප්‍රකාශ කරනවා කවුරු හෝ කෙනෙක් මේ තුන් දොර කියන්නේ මොනවටද? සිතකය වචනයට. ඒ තුන් දොරෙන් තමයි මොනවද කර්ම සිද්ධ වෙන්නේ. ඒකට කවුදාරු දේශනා කරනව කවුරු හෝ කෙනෙක් මේ සුනක කේක් විදිහට කය හසුරවනවා නම් පවත්නවා නම් ඊට පස්සේ සුනකේක් විදිහට වචී සංඛාර කරනවා නම් එතකොට සුනකෙක් විදිහට හිතනවනම් දැන් අරයට හටි කරන්න එහෙම හිතන්න ඕනේ නේ. එතකොට ඒක අපහසු කාර්යයක්. ඒගොල්ලෝ හිතුවේ ඒකෙන් සැනසෙල්ලක් තියනවා කියලා. ඉතින් මේ විදිහට විවිධ උදවිය එක එක වෘත්ත ඒ කාලේ සමාදන් වෙලා තියෙනවා. මොකටද මේ මරණයට තියෙන බියට? මේ මොකද මරණයෙන් පස්සේ හොඳ තැනක ඉපදීමේ බලාපොරොත්තු. එතකොට මේ කුක්කුර වෘතය කවුරු හෝ බුදුහාරු දේශනාගෙන කවුරු හෝ කෙනෙක් කය සුනකෙක් වගේ එහෙම කයින් ක්‍රියා කරනවා නම් වචනයෙන් එහෙම ක්‍රියා කරනවා නම් මනසින් එහෙම සංඥා ගන්නවා එයා මරණින් පස්සේ තිරිසන් යෝනියේ නිරස ලෝකයේ උපදිනවා කියලා කියනවා. ඊට පස්සේදී මෙහාට ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. ඇයි? මෙයා දිවි හිමියෙන් අවංකවම මේක කරලා තියෙනවා. ඒ නිසා එයාගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. වැටෙනකොට අඬනවා. අඬනකොට බුදුහාරෝ කියනවා ඕක තමයි පුන්න මම කිව්වේ. ඕක මගෙන් අහන්න එපා කියලා. මම ඔබ වැළක්වුවා. තුන් පාරක්ම වැළක්වුවා. නමුත් ඔබ ඇහුවා. අහපු නිසා කිව්වේ දේශනා කළේ. ඊට පස්සේද කියනවා මේ දැන් කවුද මේ අඬන්නේ? ඔව් ඒ කියන්නේ සේනීය අචේල කියලා. සේනීය අචේල කියන කෙනා තමයි අඬන්නේ. ඊළඟට දැන් එයා අඬනකොට අඬන ගමන් කියනවා භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේ කියපු එකට නෙවෙයි අඬන්නේ. මම අඬන්නේ මම මෙච්චර කාලයක් දිවි හිමියෙන් මේක ආරක්ෂා කළා. ඒක අර්ථයක් නැති එකක්. ඒක නිසා අඬන්නේ. එතකොට එයා කියනවා එතකොට මගේ යාළුවා මෙච්චර කාලයක් මොකද්ද ගව වෘතය එතකොට ඒක සමාදන්ව හිටියා. එතකොට එයා මරණින් මත්තේ කොහෙද උපදින්නේ කියලා. ඊට පස්සේ බුදුහාරෝ දේශනා කළා කවුරු කෙනෙක් කාය කර්මය ඒ විදිහට පවත්නවා නම්, වාචී කර්මය ගවයේ විදිහට පවත්නවා නම්, මනෝ කර්ම ඒ විදිහට මනසින් චේතනා හිම පහළ කරනවා නම්, මනසින් හිම සංඥා අර ගන්නවා නම් ගවයේ විදිහට, එයා මරණින් පස්සේ ගවයන් අතර උපදිනවා. ඒ වගේම එහෙම නැත්තම් මේ මිත්‍යා දෘෂ්ටි නිසා නිරය ගාමි කෙනෙක් වෙනවා. එතකොට ගවපුතේ ආරක්ෂා කරන නිසා ගවයන් අතර උපදිනවා. හැබැයි ඒක මිත්‍යා දෘෂ්ටියකින් ආරක්ෂා කරන නිසා නිරේගාමි වෙනවා. ගව ඒකට තිරිසන් නිරය කියන මේ දෙගතිය උරුමයි කියලා කිව්වා. කාටද? දැන් මේ වෘත්ත තමයි. දැන් මේ ඇතුත් අඬනවා. ඇයි? ඇත්තටම ඇඬුවේ ඇයි? ඒගොල්ලෝ ඒක අවංකව කරපු නිසා. නේ? එහෙම නැත්තම් ඒ දෙන්නට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ දෙන්න මේක අවංකවම පුරුදු කරලා තියෙනවා. එතකොට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මම අඬන්නේ ඔය බුදුහාරු දේශනා කරනවා මම ඔක තමයි කිව්වේ. මගෙන් ওই ප්‍රශ්නේ අහන්න එපා කියලා. එතකොට නමුත් ඔබ මාව කීප විටක් මැහුවා ඒ නිසා දේශනා කළා. එතකොට අහනවා මේ පුන්න භාග්‍යවතුන් වහන්සේ මේ වෘත දේ මේ වෘත සමාදාන දෙකම අයින් කරලා අවබෝධ කරගන්න අපිට දහමක් දේශනා කරන්න සේක්වා කියලා මෙහෙම ඉල්ලීමක් කළා. ඊට පස්සේදී බුදුහාමුදුරුවෝ කර්මය මේ ක්‍රියාව කියලා කිව්වේ සිතින් වෙන, වචනයෙන් වෙන, කයින් වෙන මේ ක්‍රියාව කොටස් තුනකට බෙදලා විස්තරයක් කළා. කියලා කියන්න ඕනේ ඉන්නේ කාරණා ටික. එතකොට මොකක්ද චත්තාරිමානි පුන්න කම්මානි මයා සයං අභිඥා සච්චිකත්වා පවේදිතානි කතමානි චත්තාරි මේ දේශනා කරන පුන්න සූත්‍රයේ මේ කියන කාරණාව නෑ. මට එතෙන්ට එන්න තමයි මේක තියෙන්නේ. එතකොට චත්තාරිමානි පුන්න කම්මානි පුන්න මේ ක්‍රියාවන් හතරක් තියෙනවා. මොන ක්‍රියාවන්ද? මේ සිතින්, කයින්, වචනයෙන් කරන ක්‍රියාවන් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ එය අවබෝධයෙන්ම දේශනා කරන සයං අභිඥා තමා විසින්ම අවබෝධ කරලා දේශනා කරන කාරණා හතරක් තියෙනවා. මේ සිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන ක්‍රියා පිළිබඳව මොනවද? අත්ති පුන්න කම්මං කන්නං කන්න විපාකං. මේ කළු ධර්ම කියලා කොටසක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මොනවද කළු ධර්ම කියලා කියන්නේ? අකුසල කර්ම කියලා කියන්නේ දැන් අර දෙන්න හිතාගෙන කලේ වෘතයක් සමාදන් වෙලා හිටියේ. දැන් ඒ දෙන්න හිතාගෙන හිටියේ මොකද්ද? හොඳයි කියලා. හොඳයි කියලා වෘතයක් සමාදන් වෙලා හිටියේ. ඒක කළු ධර්මයක්. තේරුණා. දැන් එහෙම හොඳයි කියලා හිතාගෙන සත්‍යයක් මරනවා. එතකොට ඒ මරණ කෙනා සමහර විට අර දෙන්න සතුටින් අර ආරක්ෂා කරගනි. මොකද්ද? එතකොට තව කෙනෙක් ජීවිතය හානි කරනවා, තව සත්‍යයක් ගෙවෙන්න පුළුවන්, පුද්ගලයෙක් ගෙවෙන්න පුළුවන්. හැබැයි ඒක කරන්නේ මරණින් පස්සේ හොඳ තැනක උපදින්න බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ තමන් ඔවේ හෝ දෙවියෝ හා එක් වෙන්න හෝ කොහොම හෝ මරණින් පස්සේ හොඳ ස්වභාවයක් බලාපොරොත්තු වෙයි. ඒක එයාට හොඳයි කියලා හිතුණට ඒක කළු ධර්මයක්. එතකොට මෙන්න මෙහෙම සත්වයෝ මේ කළු ධර්ම එනේ කණ්ණ කම්ම කියලා කළු කර්ම කියලා. එතකොට ඒ කළු කර්ම කරන නිසා ඒ විපාකයේ කණ්ණ විපාකම් කළු විපාකයක් තියෙනවා. ඒ නිසා ඒ උදවිය උපදිනවා ඒ කරන හේතුව හේ කරන කටයුත්ත නිසා ක්‍රියාව නිසා සිතින් කයින් වචනයෙන් ඒ කෙරෙන කළු ක්‍රියාව නිසා ඒ උදවිය තිරිසං සහගත ලෝකේ නිර සහගත ලෝකෙත් උපදිනවා. එතකොට අත්ති ඔන්න දැන් එක කර්ම එක එක මේ හිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන ක්‍රියා කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඒයින් එකක් තමයි මොකද්ද? කළු කර්ම වෙනවා. අපි හොඳයි කියලා හිතාගෙන කරනවා. හැබැයි බලනකොට ඒක කළු කර්මයක්. තේරෙනවද? ඒක නිසා තමයි අපි මනාව ලෙස මේ සිහිය නුවණ පිහිටවාගෙන මේ ධර්ම දිහා දැකිය යුත්තේ. මොකද අර දැන් සත්තු මරණ කෙනා කවුරු හෝ දෙවියෝ හෝ වෙනුවේ තමන්ගේ පරලෝක ජීවිතයේ සුවපත් වීම වෙනුවෙන් හෝ කවුරු හෝ සත්වෙක් මරනවා නම් එහෙම බලාපොරොත්තු වෙන යා ඒක කරන්නේ සතුටකින්. දැන් එහෙම ධර්මයන් තියෙනවා ලෝකෙ උගන්නන. එතකොට බිලි පූජා තියෙනවා. දෙවියන් සතුට කරන්න කියලා එක එක දේවල් කරනවානේ. එතකොට එහෙම කරන්නේ යා සතුටෙන් කරන්නේ. හැබැයි ඒක යාට සතුටයි කියලා හිතුනට විපාකයේ කලි විපාකයක්. ඒ ඒ මොකද? ඒ මේ ලෝකේ මේ මේ මේ සිත කය වචනය කියන තුන් දරින් සිදුවෙන ක්‍රියා අතර අපි හොඳයි කියලා හිතාගෙන කළත් කලු කියන ධර්ම තියෙනවා. කලු ධර්ම තියෙනවා. එතකොට කලු ධර්ම කියලා කියන්නේ මේ උපන්නා වූ සත්‍යයට ස්වභාවයෙන් හටගන්න කර්ම රාශිය. කර්ම ඒ කියන්නේ කලු කර්ම. දැන් ඒක කිරීමෙන් තිරිසං නිර කියන ලෝකවල උපදින විපාකය ඇරියට. හොඳයි. එතකොට ඒකක්. ඊළඟට අත්ති පුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. එතකොට කර්මයක් තියෙනවා සැපයි. සැප විපාක ලබා දෙනවා. දැන් කෙනෙක් දම් පූජා කරනවා. එතකොට අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. අන්න ඒකෙන් වළකිනවා. ඒ කියන්නේ කෙනෙක් දන් දෙනවා. දානේ විපාකයක් ඇත්තේ කියලා හිතාගෙන හෝ දන් දෙනවා. එයා විදි ධර්මයක් නොදන්නවා වෙන්න පුළුවන්. හැබැයි දන් දෙනවා. වැඩි හිටි උපස්ථානය කරන මව්පියන්ට සලකනවා. ඊළඟට ආචාර ඒ ආදී වශයෙන් ගුණ ධර්ම පවත්නවා. එතකොට ඒක ඇත්තටම යහපත් සුදු කර්ම. තේරුණාද? එතකොට එයා මේ එයාගේ අවබෝධයේ හැටියට එයා කරනවා මොකද්ද? වැඩි හිටියන්ට සලකනවා, දන් දෙනවා. ඊට පස්සේ එහෙම තමන්ගේ අවබෝධයේ හැටියට ක්‍රියා ටිකක් කරනවා. ඒවා සුදු කර්ම. ඒ මොකද ඒකින් ලැබෙන විපාකය යහපත් විපාකයක් වෙනවා. තේරුණා? එතකොට ඒක හරියට මේ අත්තිපුන්න කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. කර්මයක් ක්‍රියාවක් තියෙන මේ සිතින් කයින් වචනයෙන් වෙන ක්‍රියාවක් තියෙන ඒක හොඳ ක්‍රියාවක්. ඒකේ විපාකය හොඳයි. උදාහරණයකට කිව්වොත් දන් දීම. ඒක හොඳ ක්‍රියාවක්. වැඩි හිටියන්ට සැලකීම. ඒක හොඳ ක්‍රියාවක්. එතකොට ඒවා අම්මට තාත්තට සැලකීම ඒක හොඳ ක්‍රියාවක්. ඒවා මොන ක්‍රියාවද? සුදු කර්මයි. එතකොට ඒකේ හේතුවෙන් මොකද්ද? විපාකයේ හැටියට උපදින පුළුවන් සුභ කින්නක කියන ලෝකවල උපදිනවා. කියන්නේ දෙවියන් අතර උපදිනවා. සුභ කින්නක කියන ඒ බ්‍රහ්ම ලෝකයක් නේ. ඒ සුභ කින්න ඒ දේව කියන වචනේ රූපාවචර දෙවියන්ටත් භාවිතා කරනවා. බ්‍රහ්මයන්ට දේව කියන වචනේ. එතකොට අන්නේ අතර හෝ උපදිනවා. මොනෝ කළොත්? සුදු කර්ම කළොත්. ඊළඟට අත්තිපුන්න කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. එතකොට තව කර්මයක් තියෙනවා මේ සිතින් කයින් වචනයෙන් වෙන. ඒක කළු සුදු මිශ්‍ර වුණ එක. තේරුණාද? දැන් කළු සුදු මිශ්‍ර වෙලා කර්ම කරනවා නේද? නැත්. දැන් දන් දීම හොඳයි. මම උදාහරණයකට කියන්නේ. එතකොට එතෙන්ට මාන්නේ එකතු වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? කළු සුදු වෙලා. එතකොට අන්න ඒ වගේ කළු සුදු දැන් යම්කිසි දෙයක් දෙන්න හිතෙනවා. ඊට පස්සේ දුන්නහම ඒක දුන්නේ අපරාධ කියලා හිතෙනවා. නෑ එහෙම හිතන දේවල් තියෙනවා. දීලා එහෙම වෙලා තියෙනවනේ නේ. ඔව්. එතකොට ඒක මොකද්ද? කොහොමද? ආ දීපිය හොඳයි. හැබැයි අර ඒක ගැන අපහු හිතලා උපාදානය ඇති කරගත්ත එක නරකයි. දැන් මොකද්ද? කළු සුදු ධර්ම. ඉතින් එහෙම ඒවා කරනවා. එතකොට එහෙම ඒවා කිරීමෙන් අර ලෝභයක් තියෙද්දි, දේශයක් තියෙද්දි, මෝහයක් තියෙද්දි තමයි මේ කර්ම ඔක්කොම කෙරෙන්නේ. මොන කර්මද? කළු කර්ම කෙරෙන්නෙත් එහෙමයි, සුදු කර්ම කෙරෙන්නෙත් එහෙමයි. කළු සුදු කර්ම දෙකම කෙරෙන්නේ, මිශ්‍ර වුණු කර්මය කෙරෙන්නෙත් එහෙමයි. මොකද ලෝභය, දේශය, මෝහය ඇතිව. එතකොට එහෙම කවුරු හෝ කළු සුදු මිශ්‍ර කර්ම කළොත් එහෙම මේ මනුෂ්‍ය ලෝකය සහ චාතුර්මහා දිව්‍ය ලෝක කියන මේ වගේ උපදින. දැන් අපිට මේ සැප විතරයිද තියෙන්නේ? දුක විතරයිද තියෙන්නේ? ඇයි කළු සුදු ධර්ම මිශ්‍ර වෙච්ච නිසා. එතකොට ඒක තමයි තුන්වෙනි කාරණාව. මේ හිතින් කයින් වචනයෙන් කෙරෙන ක්‍රියා අතර දැන් කළු කර්ම කෙරෙනවා, සුදු කර්ම කෙරෙනවා, කළු සුදු මිශ්‍ර වූ කර්ම කෙරෙනවා. මේ තුනම කෙරෙන්නේ අනවබෝධය තුලයි. තේරුණාද? අනවබෝධය තුල. දැන් මේ අනවබෝධය මොකක්ද, ඒක සැකසෙන්නේ කොහොමද කියන ටික තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට හතරවෙනි කර්මය තමයි, හතරවෙනි ක්‍රියාව තමයි මොකද්ද? අත්තිපුන්න කම්මං. මෙන්න මේක හොඳට හිතන්න ඕනි කාරණාව. අත්තිපුන්න කම්මං අකණ්ණං අසුකං අකණ්ණ අසුක විපාකං කම්මක්ඛයාය සංවත්තති. ඒ අතර කර්මයක් තියෙනවා, ක්‍රියාවක් තියෙනවා, මේ සිතින් කයින් වචනයෙන් කෙරෙන. මොකද්ද? කළුත් නැති සුදුත් නැති, කළුත් නැති සුදුත් නැති, කළු සුදු විපාකත් නැති, කළුත් නැති සුදුත් නැති, කළු සුදු විපාකත් නැති කම්මක්ඛය පිණිස, කර්මය ෂය කිරීම පිණිස පවතින ක්‍රියාවකුත් තියෙනවා. තොර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල දේශනා කරන්නේ මෙන්න මේක. මොකද්ද? කළුත් නැති සුදුත් නැති, කළු විපාකත් නැති සුදු විපාකත් නැති, කර්ම ෂය පිනිස පවතින කර්ම ෂය පිනිස පවතින ක්‍රියාව තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල දේශනා කරන්නේ. එළ මෙහෙම දැන් විස්තර කළා කිව්වා. කාටද කිව්වේ? අර අසීල්. ඔව්. අර වෘත සාගරකින් දෙන. කවුද ඒ දෙන්නේ නම? අසීල් චීස. ඔව්. මොකද්ද? කෝලීය පුන්න. පුන්න අසීල් චීස. ඔව්. සේනීය අචේල. සේනීය අචේල. අචේල ඈ? කෝලීය පුන්න. කෝලීය පුන්නවා. එතකොට දැන් මේ මෙහෙම කියලා කර්ම ක්‍රියාව හතර ආකාරයකින් වෙන් කළා. කොහොමද දැන් වෙන් කළේ? මොනවද මේ ක්‍රියා? සිටින් වෙන, වචනයෙන් වෙන, කයින් වෙන ක්‍රියා බෙදුවා, වෙන් කළා. කීයකටද? හතරකට. කොහොමද? කළු කර්ම, සුදු කර්ම, කළු සුදු කර්ම, කළු සුදු මිශ්‍ර කර්ම, සුදුත් නැති, කළු විපාකත් නැති, සුදු විපාකත් නැති කර්ම. කර්මක්ෂය පිණිස ඒක පවතිනවා කියලා කිව්වා. ඒකට මෙන්න මේක තමයි අර සම්මාදිට්ඨිය වැඩිවීමෙන් ඇති වෙන්නේ. ඔය මෑත කාලේ මෙයාත් ඉතින් දැනගන්න මෑත කාලේ ධර්ම දේශනා ඔය මේ ධර්ම සමහරුදෝ විකෘති කරනවා කියලා මේ මෑත කාලේ සිදුවීම් ටිකක් වුණානේ. අන්න ඒ අතර ඒ අය ඔන්නෝකට දාගත්ත නමක් මොකේදද? ඔය කළු සුදු නොවන කර්ම වෙනවා කියන එකට දාගත්ත නම අව්‍යක්‍ෘත පටිච්ච සමුප්පාදය කියලා. එහෙම එකක් ධර්මයේ නැහැ. නමුත් ඒගොල්ලෝ දාගත්ත කළුත් සුදුත් නොවන ක්‍රියා තියෙන නිසා ඒගොල්ලෝ දාගත්ත ඒකටත් පටි අව්‍යක්‍ෘත. ඒ කියන්නේ මේ අව්‍යක්‍ෘත පටිච්ච සමුප්පාදය කියලා එකක් දාගත්තා. ඒක ඒගොල්ලන් ඒකට ආදේශ කරගත්තේ එකක්. මම මේ දැනගන්න කිව්වේ ඒක. එතකොට මොකද්ද ඒ කට්ටිය අව්‍යක්‍ෘත පටිච්ච සමුප්පාදය කියලා ගන්න කාරණා ගන්න හේතුව මෙන්න මේ. එතකොට දැන් අපි ඉගෙන ගත්තා කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා, කළු සුදු කර්ම තියෙනවා, කළු නොවන සුදුත් නොවන, කළු විපාකත් නැති සුදු විපාකත් නැති කර්ම තියෙනවා. කර්මක්ෂය පිණිස පවතී. එතකොට මේ දැන් මම අර කළුත් නොවන සුදුත් නොවන, කළු විපාකත් නැති සුදු විපාකත් නැති ඒ පාඩේ පොඩ්ඩක් විස්තර කළොත් එහෙම දේශනා කරනවා. කතමංච පුන්න කම්මං අකන්නං අසුකං අකන්න අසුක විපාකං කම්මක්ඛයාය සංවත්තති. తත්‍ර පුන්න යමිදං කම්මං කන්නං කන්න විපාකං තස්ස පහනාය යා චේතනා යම්පිදං කම්මං සුක්ඛං සුඛ විපාකං තස්ස පහනාය යා චේතනා. එතකොට ওই විදිහට දේශනා කරනවා. කියන්නේ මොකක්ද දේශනා කරන්නේ? කාඩhari චේතනාවක් පහළ තියෙනවා. මොකකටද? අර කළු ධර්මත් පහ කරන්න ඕන, සුදු ධර්මත් පහ කරන්න ඕන, කළු සුදු මිශ්‍ර වුණු මේ කර්මත් ක්‍රියාවලුත් පහ කරන්න ඕන කියලා කාඩhari චේතනාවක් තියෙනවා. සිතුවිල්ලක් පහළ වෙනවා. එහෙම සිතුවිල්ලක් පහළ වෙලා ඒකට අනුව ක්‍රියා කරනවා නම් අන්න අර යා කළු සුදු කළු ධර්මත් දුරු කරනවා නම් සුදු ධර්මත් දුරු කරනවා නම් කළු සුදු දෙකම මිශ්‍ර වූ ධර්ම කියන මේ කර්ම ක්‍රියා රාශිය දුරු කරනවා නම් එහෙම සිතුවිල්ලක් පහළ වෙලා චේතනාවක් ඇතිව කරනවා නම් අන්න එයාට තමයි කියන්නේ මොකක් කියලාද? මේ කළු සුදු කළුත් නැති සුදුත් නැති, කළු විපාකත් නැති සුදු විපාකත් නැති ක්‍රියා කරන කෙනා කියලා. මොන කෙනාටද එහෙම කියන්නේ? කළු කර්ම කරන්නේ. එයා කළු කර්ම කරන්නේත් නැහැ, සුදු කර්ම කරන්නේත් නැහැ, කළු සුදු මිශ්‍ර කර්ම කරන්නේත් නැහැ. එතකොට මේක නොකර ඉන්නනම් මොකක් නොකර ඉන්නනම්ද? කළු කර්මවත් නොකර, සුදු කර්මවත් නොකර, කළු සුදු කර්ම දෙකම නොකර ඉන්නනම් එයා අර ඕගතරණේ දැනගන්න ඕනි කෙනෙක්. ඕගතරණේ කියලා කියන්නේ පීනන්න දැනගන්න ඕනි කෙනෙක්. පීනන්න දැනගන්න ඕනවා කිව්වේ අර කෙලෙස් වලට කියන නමක් නේ ඕග. ඒ අන්නේ කෙලෙස් තරණය කරන්න දැනගත් යුතු කෙනෙක්. ඒ කියන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව මන අවබෝධයක් තිබිය යුතු කෙනෙක් වෙනවා. මොකටද? මේ කළු කර්ම සුදු කර්ම කියන කළු සුදු මිශ්‍ර වූ කියන මේ කර්ම දුරු කරන්න නම් අන්නේ අවබෝධය තියෙන කෙනෙක් වෙන්න ඕන. දැන් මට විස්තර කරන්න ඕනි අන්නේ ඒ අවබෝධය. ඒ කියන්නේ කළු කර්ම දුරු වෙන, සුදු කර්ම දුරු වෙන, කළු සුදු මිශ්‍ර කර්ම දුරු වෙන, කළු සුදු මිශ්‍ර කර්ම දුරු වෙන ක්‍රියාව. එහෙම ක්‍රියාවක් තියෙනවා කියලානේ කිව්වේ. ඒ ක්‍රියාව කොහොමද හදාගන්නේ? කොහොමද අවබෝධ කරන්නේ? කොහොමද ඒක අපි තුල පිහිටුවා ගන්න කියන පිළිවඳවයි දැන් විස්තර කරන්න සූදානම්. තේරුණා? ඒකට ගත්තු සූත්‍රය තමයි මේ තේන පින්දුපම සූත්‍රය. කලින් විස්තර කරපු සූත්‍රය කුක්කුරවතිය සූත්‍රය. හොඳයි. භාග්‍යවතුන් වහන්සේ දවසක් අයෝධ්‍යා නගර සමීපෙහි ගංගා නම් ගඟ ඉවුරෙහි වැඩ සිටින වෙලාවක භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා උන්වහන්සේලාට දේශනා කළ සූත්‍රයක් තමයි මේ පේන පින්ඩූපම සූත්‍රය කියලා කියන්නේ. කොහෙද බුදුහාර වැඩ හිටියේ? ගංගාන ගංගාස බඩත උන්වහන්සේ වැඩ හිටිය. දැන් සෙයතාපි භික්කවේ අයං ගංගා නදී මහන්තම් පේන පින්ඩං ආවහෙය්‍ය තමේනං චක්කුමා පුරිසෝ පස්සෙය්‍ය නිජ්ජායෙය්‍ය යෝනිසෝ උපරික්කෙය්‍ය. එතකොට දේශනා කරන කොහොමද මහණෙනි, මේ ගංගානම් නදියේ මහන්තම් පේන පින්ඩං ආවයිය. මේ ගංගානම් නදියේ මහා පෙන පිඩු හට ගන්න. පෙන පිඩු හට ගන්න. පෙන පිඩු කියන ඒවා දන්නවනේ. ඔව්. එතකොට මේ ගංගානම් නදියේ වතුර ගලාගෙන යන ගංගාවල ඇල දොලවල තියෙන එකක් තමයි මේ මොනවද පෙනපිලි. ඒක මේ ගංගානම් නදී දැන් භාග්‍යවතුන් වහන්සේ මොකක් අසලද වැඩි? ගංගානම්. එතකොට දැන් මේ දකුණ එකක් ගැන තමයි කියන්නේ. එතකොට මේ ගංගානම් නදියේ මහත් පෙනපිඩු හට ගන්නවා. එතකොට ඇස් තියෙන මිනිස්සේ මේ පෙනපිඩු දැකලා නිජ්ජායෙය මෙහෙම හිතනවා. කොහොමද? යෝනිසෝ උපපරික්කේය, මේ සිහියෙන් සිහිනුවණින් මේ විදිහට කල්පනා කරනවා, බලනවා. කියන්නේ සිහිනුවණින් මේ විදිහට පරීක්ෂා කරනවා. මොකක් ගැනද? අර පෙන පිළිව ගැන. තස්සතං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ රිත්තඤ්ඤේව කායේය. එතකොට මේ පෙන පිටුව දකින්න කෙනා කවුද? මේ පෙන පිටුව දකින්නේ ඇස් ගංගාස බඩේ ඉන්න ඇස් ඇති පුරුෂයෙක්. මේ පෙන පිටුව දැකලා මෙහෙම හිතනවා. මොකද මෙහෙම හිතනවා, මේ විදිහට නුවණින් පිරික්ෂනවා. ඒ පෙන පිටුව නුවණින් පිරික්ෂන ඔහුට ඒ පෙනපිඩුව පිළිබඳව හිතන නුවණින් පිරික්ෂන ඌට මේ පෙනපිඩුව හිසුවක් බවම වැටහෙනවා. දැන් පෙනපිඩුව දැක්කහම ඒ පෙනපිඩුව පිළිබඳව පරීක්ෂා කරන ඌට යෝනිසෝ මනසිකාරෙන් සිහියෙන් නුවණින් කවුරු හෝ මේ පෙනපිඩුව පරීක්ෂා කළොත් ඌට මේ පෙනපිඩුව හිස්සු එකක් බවම, බොල්ලු එකක් බවම, තුච්ච කංචේව ඒ වගේම හරයක් නැති එකක්සේම අවබෝධ වෙනවා, වැටහෙනවා. තේරුණා? මොකක්ද යාට තේරෙන්නේ? වෙන හිස් එකක්. ඔව් හිස් එකක්. ඒ වගේම බොල්ලු එකක්. ඒ වගේම හරයක් නැති එකක් බව වැටහෙනවා. කිං හිසියා භික්කවේ පේන පින්ඩේ සාරු මහන්නි, මේ පෙන පිඩුවේ ඇති හරයක් නැහැ. ඒ නිසා තමයි පෙන පිඩුවේ හරයක් නැති නිසා තමයි යාට එහෙම තේරෙන්නේ. කොහොමද තේරෙන්නේ? හිස්සු එකක්, බොල්ලු එකක්, හරයක් නැහැ. දැන් මේ එහෙම පෙන පිඩ කියන එක හිස්සුම එකක්, හරයක් නැති එකක්, බොල්ලු එකක් කියලා මෙහෙම දකිනවා. ඒව මේවකෝ භික්කවේ යංකිංචි රූපං අතී තනාගත පච්චුප්පන්නං අජ්ජත්තංවා බහිද්ධාවා ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා යන්දූරේ සන්තිකේවා තම් බික්කු පස්සති නිජ්ජායති යෝනිසෝ මනසි යෝනිසෝ උප පරික්කති තස්ස තම් පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උප පරික්කතෝ ත්‍රිත්ත කංචේව කායති තුච්ච කංචේව කායති අසාර කංචේව කායති කිං හිසියා භික්කවේ රූපේ සාරෝ. එද උපමා පහ තමයි දැන් ඉස්සෙල්ලා කියලා දෙන්නේ. මොනවද උපමා පහ? දැන් කියනවා මහණෙනි යන්නේ වගේම මේ යම්කිසි රූපයක් අතීත රූපයක් වෙන්න පුළුවන්, අනාගත රූපයක් වෙන්න පුළුවන්, පච්චුප්පන්න රූපයක් වෙන්න පුළුවන්. මේක මෙන්න මේක තේරුම් ගත්තොත් එහෙම මේ සූත්‍රයේ තේරෙන්නේ නැහැ. මොකද්ද මේ අතීතය අනාගතය පච්චුප්පන්න කියන මෙන්න මේ කාරණා තුන තේරෙනවා නම් මේ සූත්‍රේ බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ අතීතය කියලා කියන්නේ? යංකින්දි රූපං අතීත අනාගත පච්චුප්පන්න. දැන් අතීත රූපේ හැට ගෝචරයිද? අනාගත රූපේ හැට ගෝචරයිද? අතීත රූපය කොහෙටද ගෝචර? අනාගත රූපය කොහෙටද ගෝචර? මනසට. එතකොට පච්චුප්පන්න රූපය දැන් පවතින රූපය. දැන් එතකොට මම ඒකයි කිව්වේ දෙස මුලින් සඳහන් කළා අපි මේ ඇසට කනට නාසයට දිවට ශරීරයට මේ අරමුණු වෙන රූප මේ පච්චුප්පන්න රූපේ කියන්නේ මේ ඇත නැත කියන එක විතරයි එතනින් ගන්න. ඊටු ටික ඔක්කොම මනසින් සකස් කරගන්න. එතකොට යම් රූපයක් තියෙනවා නම් මෙහෙම සකස් වෙන කොහොමද අතීත රූපයක්? අතීත රූප කියලා කියනකොටම අපි දන්නවා මේ අතීත රූපයක් දැන් මේ ගෝචර වෙන්නේ නැහැ. ඒ දැන් ගෝචර වෙනවා නම් ගෝචර වෙන්නේම දැන් තියෙන රූපයක්. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහට ගෝචර වෙන්නේ එහෙම එකක්. හැබැයි මනසට වෙනස්. මන ධම්ම කියන ස්වභාවය වෙනස්. ඒකට අතීත රූප ගෝචර වෙනවා. ඒ වගේම අනාගත රූප ගෝචර වෙනවා. තේරුණා? ඒ වගේම පච්චුප්පන්න රූපයත් අඳුරගන්නේ දැනගන්නේ මොකෙන්ද? මනස. එතකොට ඇත්තටම පච්චුප්පන්න කියලා කියන්නේ දැන් හිතන්න අතීතය කියල එකක් තියෙනවද? අතීතය කියල එකක් නැද්ද? ඒ කියන්නේ සංඥාවක්. එතකොට අනාගතය කියල එකක් නැද්ද? ඒකත් සංඥාවක්. එතකොට අතීතය කියල එකක් නැත්තම් වර්තමානයේ කොහොමද? අතීතය කියල එකක් තිබුණ නැත්තම් දැන් කොහොමද ඇති වෙන්නේ? දැන් මේකත් වර්තමාන සංඥා පච්චුප්පන්න මොහොතේ. අන්න මට ඕනේ මේ පච්චුප්පන්න කියන වචනේ තෝරගත්තේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මේ වර්තමානයේ කියන මේ අතීතය කියලා කියන්නේම හේතුවක් ඇති වෙලා ඵලයක් හේතුවක් ඵලයක් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒ හේතුවෙන් දැන් මේ වර්තමානයේ කියන එක හැදිලා තියෙනවා. හැදිලා කියන්නේ වර්තමානයේ තියෙනවා. එතකොට වර්තමානයේ පවතින හේතු ටික නැතිවීමෙන් අපහු ඒ අනාගතය කියන්නේ එතකොට ඒක වර්තමානයේ වෙලා තේරෙනවනේ. එතකොට හැම මොහොතකම පවතින්නේ මොකද්ද? හැම මොහොතකම පවතින්නේ ඇතිවීමක් සහ නැතිවීමක්. එන්නේ මේ හැම මොහොතකම කියන්න බෑ. ඒකට අපි අර දැන් අර විස්තර කරන්න ඕනි නිසා තමයි හැම මොහොතක්ම කියලා කියන්නේ. මේ මොහොතක් නෙවෙයි, ඒක අකාලිකවම සිද්ධ වෙන එක තමයි. මොකද්ද අතීතයේ තුන දැනුත් වෙන එකම දේ තමයි. මොකද්ද හේතු ඵල? හේතු ඇති වෙනවා, ඵල ඇති වෙනවා, හේතු ඵල නිද්ධ වීමෙන් ආපු හේතුවක් හට ගන්නවා, ඵලයක් හට ගන්නවා. මම කියන එක තේරෙනවා? ඒතර මේ පච්චුප්පන්න කියන වචනය ඒ ස්වභාවයෙන් තේරුම් ගත්තොත් තමයි මේ ධර්මය හොඳට තේරෙන්නේ. දුව මේක කාලයකට ඇතුළත් කළා අපි තේරුම් ගන්න ගියොත් එහෙම පුද්ගල සංඥාව තුළ හිර වෙනවා. එතකොට මේ පච්චුප්පන්න යංකින්ච රූපා දර අතීත රූපයක් වෙන්න පුළුවන්, අනාගත රූපයක් වෙන්න පුළුවන්. ඒ දෙකම මනසට ගෝචරයි. ඒක වර්තමානයේ නැත්නම් පච්චුප්පන්න රූපේ කියන්නේ ඒක හේතු නිසා දැන් කොහොමද ඒක කියන්නේ? වර්තමානයේ කියලා කියන්න වෙනවානේ. ඒ මොකද නැත්නම් ඒක තේරුම් ගන්න බැරි වෙනවා. හැබැයි පච්චුප්පන්න කියලා කියන්නේ හේතුව නිසා හටගත්ත ඵලය. තමයි මේ දැන් ගෝචර වෙන රූපේ වෙන්න පුළුවන්, ශබ්දේ වෙන්න පුළුවන්. දැන් මේ විඥාණය දැකීමක් එක්ක තියෙනවද, දැනීමක් එක්ක තියෙනවද? ඒ තියෙන මොකක් එක්ක හෝ ඉපදිලා තියෙන පච්චුප්පන්න හේතු නිසා ඇතිවෙච්ච ඵලයක් කියන එක තේරෙනවා. ඒකට තමයි අපි මේ වර්තමාන කාලය කියලා දාගෙන තියෙන්නේ. වර්තමාන කාලයක් කියලා නැහැ. ඒක තමයි පච්චුප්පන්න කියලා කියන්නේ. ඒක මොකද්ද? හේතු හේතුඵලයක්. හේතුඵලයක්. එතකොට රූපයක් තියෙනවා. අතීත රූපයක්, එක්ක අනාගත රූපයක්, එක්ක දැන් ගෝචර වෙන පච්චුප්පන්න රූපයක්. අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරික ආධ්‍යාත්මික රූපයක්, එහෙම නැත්නම් බාහිර රූපයක්. ඕලාරික රූපයක් සුකුම රූපයක් කියන්නේ තේරෙනවනේ මේ වචන නේ. ඕලාරික ඝන ගුරුසු සූ හීනං වා පනීතං වා. මෙන්න මේකත් හීන ප්‍රනීත භාවය කොහෙටද දැනෙන්නේ? හීන ප්‍රනීත භාවය ලස්සන හෝ කැත කොහෙටද දැනෙන්නේ? පේන්නේ මනසට. නැත්තම් මේ ඇහැට නෙවෙයි ලස්සන හෝ කැත. ඒක මනසින් හීන ප්‍රනීත භාවය සකස් කරගන්නෙත් අර හරියට අතීතයේ අනාගතයේ මනසින් නිපනවගන්නේ. ඒ වගේ හීන ප්‍රනීත භාවය ඒ විදිහට මනසින් සකස් කරගන්න එක හොඳයි. එතකොට ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දුරේ දුර රූපයක් වෙන්න පුළුවන්. සන්තිකේවා ළඟ රූපයක් වෙන්න පුළුවන්. තම් බික්ඛු පස්සති යම්කිසි භික්ෂුවක් ඒ දකිනවනම් දැකලා හිතනවනම් නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති මේ සිහිනුවණින් යුක්තව කල්පනා කරනවා කොහොමද? තම් පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ රිත්තකං චේව කායති තුච්ඡකං චේව කායති අසාරං චේව කායති. එතකොට දැන් යම්කිසි කෙනෙක් මේ ධර්මයේ හදාරන කෙනෙක් මෙන්න මේ රූපය, දැන් මේ මොන රූපය ගැනද කියන්නේ? හිතට අරමුණු වෙන රූපය. දැන් හිත කියලා අපි කතා කරන්නේ නාම ධර්ම රාශියක්නේ. ඒ නාම ධර්ම රාශියනේ අර පස්ස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන්නේ. එන්නේ නාම ධර්ම රාශිය. ඒ නාම ධර්ම රාශිය හටගන්නේම රූප ධර්මයක් ස්පර්ශ කරගෙන. එතකොට ඒ රූප ධර්මය අතීත රූපයක් වෙන්න පුළුවන්, අනාගත රූපයක් වෙන්න පුළුවන්, වර්තමානයේ ගෝචර වෙන රූපයක් නැත්නම් පච්චුප්පන්න රූපයක් වෙන්න පුළුවන්. අන්නේ සියලු රූප එයා අඳුර ගන්න කොහොමද? හිස්සු එකක් ඇටියට, ඒ වගේම බොල්ලු එකක් ඇටියට, ඒ වගේම හරයක් නැති එකක් ඇටියට අඳුර ගන්න. මොන රූපයේද මේ අඳුර ගන්න? දැන් ගෝචර වෙන රූපයක් තියෙනවානේ. දැන් අපි ශබ්දයක් කියන්නේ රූපයක්, දකින්නවා කියන්නේ රූපයක්. එතකොට ඒ ගෝචර වෙන ඒක හිතින්නේ දකින්නේ. අන්න ඒ දකින රූපය මොකක් හැටියට දකින්නේ? බොල්ලු එකක්, හිස්සු එකක් හැටියටම දකින්න. හරි. එතකොට ඒක හරියට සෙය්‍යතාපි භික්කවේ සරද සෙය්‍යතාපි භික්කවේ සරද සමයේ තුල්ල පුසිතකේ දේවේ වස්සන්තේ උදකේ උදක බුබ්බුලං උප්පජ්ජති චේව නිරුජ්ජති. එතකොට සරත් සමයේ මේ මදවැහි වැටෙනකොට සරත් සමයේ මදවැසි වහිනකොට දිය බුබුලු හට ගන්නවා. මොකක් නිසාද දැන් දිය බුබුලු හටගන්නේ? වැස්ස නිසා. අන්න ඒ වගේ අර වැස්ස නිසා දිය බුබුලු හට ගන්නවා වගේ මේ ඒ දිය බුබුලු ස්වභාවය මොකද්ද? ඒ දිය බුබුලු හටගෙන එතනම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඒකත් අර අනිත්‍ය ලක්ෂණයෙම එකක් මේක. ඇති වෙලා නැති වෙලා යනවා. තමේනම් චක්කුමා පුරිසෝ මේ ඇස් ඇති මිනිස්සෙක් මේක දකිනවා. මොකද්ද? දිය බුබුලු ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඇස් ඇති මිනිස්සෙක් මේක දැකලා ඉවර වෙලා හිතනවා. නුවණින් මෙනෙහි කරනවා. එහෙම නුවණින් මෙනෙහි කරනකොට එයාට අර දිය බුබුල කොහොමද තේරෙන්නේ? හිස්සු එකක් හැටියටම. ඒ කියන්නේ දිය බුබුල කියලා එකක් පනවන්න බෑ. පනවනකොට ඒ දිය බුබුල නෙවෙයි එතන තියෙන්නේ. වහිනකොට එතකොට ඒ දැම් වැටෙනක පැනවෙද්දී දැම් වැටෙන එක නෙවෙයි ඊළඟට. ඒ බුබුල පනවන්න බෑ. හැබැයි අපි කියනවා දිය බුබුල කියලා. හැබැයි දිය බුබුල පනවන්න පුළුවන්ද? මෙන්න මේක දිය බුබුල කියලා. බෑ. අන්න ඒ වගේ මේ වේදනාවවත් එහෙමයි. එතකොට යැස් ඇති මිනිස්සෙක් මේක දැකලා මේ දිය බුබුල විවිධ ක්‍රමයේ එයා හිතනවා. ඊට පස්සේ සිහි නුවණින් මේක යෝනිසෝ මනසිකාරයෙන් හිතනවා. එහෙම හිතනකොට එයාට මේක කොහොමවත්ම කොයි විදියට හිතුවත් එයාට තේරෙන්නේ මොකද්ද? හිස්සු එකක්. මේ එයාට තේරෙන්නේ හිස්සු එකක්, බොල්ලු එකක්, ඒ වගේම සාරයක්, හරයක් නැති එකක් හැටියට තමයි තේරෙන්නේ. ඒ වගේ දැන් අර මම කිව්වනේ, දැන් මේ මම හැදිලා තියෙන්නේ, මම විස්තර කළොත් එහෙම, මම කියන්නේ කවුද කියලා අපි කිව්වනේ මුලින්, කියන්න වෙනවා රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. ඒකට මෙන්න මේ සිතට ගෝචර වෙන අර පච්චුප්පන්නේ මං කියන එක තේරෙනවනේ. ඒ අවස්ථාවේදී හිතට ගෝචර වෙන මේ රූපයත් එක්ක උපදින වේදනාවක් තියෙනවා. එතකොට ඒ වේදනාව ස්වභාවය තමයි මෙන්න මේ දිය බුබුලේ ස්වභාවය. කොහොම මොකද්ද වෙන්නේ? ඇති වෙලා නැති වෙනවා. එතකොට එයත් දකින්නවා හරියට ඒ සිතට ගෝචර වෙන මේ වේදනාව කොහොමද? ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් ඉත වේදනාව කියලා අපිට එකක් පනවලා තියන්න බෑ. දැන් හිතන්නකො අපිට බඩියක් හැදිලා කියලා. දැන් මේ වේදනාව කියලා පැනෙවුවා නම් අදත් මේ වේදනාව තියෙනවනේ. මං කියන එක තේරෙනවද? තේරෙන්නේ. ඊට පස්සේ අපි හිතමු අපිට දැන් සතුටක් කියලා ඒ වේදනාව වේදනාවයි කියලා පැනෙවුවොත් එතකොට ඒ වේදනාව තියෙන්නේ පයි. එහෙම වේදනාව එහෙම පණවන්න බෑ. අර හරියට දිය බුබුල පණවන්න බෑ වගේ. මො එක විඳිලා යනවා. එහෙම පණවන්න බෑ. හැබැයි එහෙම අපි භාවිතා කරනවා. ඒක අඳුර ගන්න. තේරුණාද? එතකොට ඒව මේව කෝ භික්කවේ යා ඒ වගේම මහණෙනි යම් අතීත වේදනාවක් වේන අනාගත වේදනාවක් වේන. ඉතින් අතීත වේදනාව කොහෙද ගෝචර වෙන්නේ? තේරෙනවද? දැන් අතීත වේදනාවක් වේන අනාගත වේදනාවක් වේන ඒ වගේම පච්චුප්පන්න වේදනාවක් වේන මේ වර්තමානයේ මේ පච්චුප්පන්නේ හේතුඵලය මේ හටගන්න හේතුව ඵලය තුල ඇති වෙන යම් වේදනාවක් තියෙනවා නම් ආධ්‍යාත්මික බාහිර වේදනාවක් තියෙන ඕලාරික සියුම් හීන ප්‍රනීත යම් වේදනාවක් වේනම් දුර ළඟ යම් වේදනාවක් වේනම් තම්බික්කු පස්සති නිජ්ජායති. ඒක දකිනවා කොහොමද? සිහියෙන් දකිනවා, මානසිකාර්ය කරනවා කොහොමද? හරියට ඒකත් අන්නර දිය බුගුල වගේ. එයාට තේරෙනවා එතකොට මොනපරියායෙන් මේක එයා යෝනිසෝ මනසිකාරයෙන් සිහි කළොත් යම් කිසි කෙනෙක් මොන විදිහේ මොනපරියායකින් සිහි කළත් එයාට වැටහෙන්නේ ඒක හිස්සු එකක් හැටියටමයි, බොල්ලු එකක් හැටියටමයි, අසාර වූ හරයක් නැති එකක් හැටියටමයි. ඇයි එහෙම වැටහෙන්නේ? ඇත්තටම එහෙම එකක් නැති නිසා නේද කියන්නේ, මේ එහෙම හරයක් නැති නිසාමයි එහෙම එයාට අවබෝධ වෙන්නේ. ඔව්. පැන්දුන පොඩ්ඩක් දැන් මෙතන දැන් පුද්ගලයෙක් දැන් සිද්ධිය දිහා බලලා යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. දැන් මේ මේ බුද්ධියට අහු කරගන්න පුළුවන්. ඒ කියන්නේ හිතලා අවබෝධ කරගන්නත් පුළුවන්. එහෙම නැතුව රහතන් වහන්සේ නමකට වගේ ඒක දැක්ක ගමන් අර අභිඥා තමුන්ට ප්‍රත්‍යක්ෂ වෙන විදිහට කුත් වෙන්න පුළුවන්. ඔව්. ඒතර යෝනිසෝ මනසිකාරය කරන හැම එකක්ම ඒ අර ප්‍රත්‍යක්ෂ ඥාන පැත්තට උදව්වක් වෙනවද? එන හැමදාම අපි යෝනිසෝ මනසිකාරය කරලා ඒක අර ඉබේ පැත්තට තල්ලු වෙලා යනවා වගේ ස්වභාවයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ අර දැන් සද්ද නිවන් දකින්න දොරටු තියෙනවානේ. එතන යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. එහෙන සද්ධර්මය අහන්න ඕනේ, යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. එතකොට ඒ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේම ඒ ධර්මයේ මෙනෙහි කිරීමයි. එතකොට අනිත් යමක් ගැන අපි මෙනෙහි කරනවා. ඒ කියන්නේ පැවැත්ම ගැන. ඒ පැවැත්මක් ගැන අපි සිහිනුවණින් අපිට නැතුව ලෝකයේ දියුණු වෙන්නේ නැහැ නේ, ඉස්සරහට යන්නේ නැහැ නේ. එහෙනම් පැවැත්ම ගැන අපි යෝනිසෝ මනසිකාරය කරනවා සමාජයේ. ඒක ඒ කියන්නේ ඒක මානසිකාර්ය කරනවා. ඒක අර යෝනිසෝ මානසිකාර්යය ගැන ඒක ගන්නෙ නෑ. ඒ කුමක් නිසාද? පැවැත්මක් ගැන කෙරෙන නිසා. හැබැයි කවුරු හෝ නැවැත්මක් ගැන යම් විදිහකින් එක එක උපමා ආශ්‍රයෙන් යා හිතනවා. ඒ හිතන්නේ මේක නැවැත්මක් පිළිබඳව. අන්න ඒ නැවැත්මට කෙරෙන යම් සිහි මෙනෙහි කිරීමක් වෙන ඒකට තමයි යෝනිසෝ මානසිකාර්යය කියලා කියන්නේ. ඒක තල්ලු කරනවා අර අවබෝධයේ පැත්තට මාත්. එතකොට ඒකයි දැන් මේ මෙතන අර සඳහන් කරන්නේ. දැන් අපි මමට විස්තර කරන්න ඕන නෝ. දැන් කළු සුදු මිශ්‍ර නූ ක්‍රියාවක් තියෙනවා කර්මක්ෂය පිණිස. එතකොට අපි මේක මේ දකින්න එක ක්‍රියාවක් නේ. එතකොට හැබැයි ඒකෙන් විපාක කර්ම සැකසෙන්නේ. ඒ ඒ හේතුව අර ඒකේ තියෙන ස්වභාවය ඒ විදිහෙම අවබෝධ වෙන නිසා. ඒක බොරුවක් නෙවෙයි. ඒක ඒක යථාර්ථයේ යථාර්ථයේ වශයෙන් අවබෝධ වෙන නිසා. දැන් අපිට කර්ම සැකසෙන්නේ ඒ යථාර්ථය යථාර්ථයේ වශයෙන් වැටහෙන්නේ නැහැ. එතනද ප්‍රමුණුනේ කර්ම ක්ෂය වෙනවද? කර්මයක් ඇති වෙන්නේ නැද්ද? කර්මක්ෂය පිණිස. ඒ කියන්නේ දැන් ඇති වෙන කර්ම තියෙනවනේ. ඔව්. ඒක ක්ෂය වීම පිණිස යනවා. ඒ ඡේවීමෙන් මොකද වෙන්නේ? කර්මය කියන එක හට නොගන්න ස්වභාවයකටපත් වෙනවා. හැබැයි එක පාට එක වෙන්නේ නැහැ. ඒකයි කර්මක්කය කියලා කියන්නේ. ඡේවිවි අඩුවිවි ගිහිල්ලා තමයි ඒක මේ වෙන්නේ. එක පාටම කෙනෙකුට එහෙම කර්ම එක පාට නතර කරන්න බෑ. ඒ සිහිය පිහිටුවාගත්තු හැටියට මේක පුරුදු කරන හැටියට තමයි අපිට කර්මක්ෂය වෙන්නේ. හොඳයි. එතකොට දැන් මේ කාරණා කීයක් කිව්වද? දෙකක් කිව්වා. මොකද්ද මේ හිතට ගෝචර වෙන මේ රූපය? අතීතයේ වෙන්න පුළුවන්, අනාගතයේ වෙන්න පුළුවන්, මේව පච්චුප්පන්නේ වෙන්න පුළුවන්, සියුම් ඕලාරික ඝන ගුරුසු ඔයාදී වශයෙන් වෙන්න පුළුවන්, හීන ප්‍රනීත වෙන්න පුළුවන්. මේ මොන රූපය වුණත් මේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට ගෝචර වෙන මේ රූප මොන ස්වභාවයෙන් යුක්තයිද? එන පිඩුවක් වගේ හිස්සු ස්වභාවයකින්, බොල්ලු ස්වභාවයකින්, සාරයක් නැති ස්වභාවයකින් යුක්තයි. තේරුණා? එතකොට ඒත් එක්ක හටගන්න වේදනාව තියෙනවා. ඒ වේදනාව මොන ස්වභාවයෙන් යුක්තයිද? ඒ බුබුලකගේ හරියට විසිරී යනවා, බිඳී යනවා, බිඳී විසිරී යනවා. ඒක දිය බුබුල කියලා පනවන්න බෑ. එතකොට අන්න ඒ වගේ වේදනාව කියල එකක් පනවන්න බෑ. මේක තමයි වේදනාව කියලා පනවන්න බෑ. එතකොට ඒ වේදනාව ඇයි එහෙම පනවන්න බැරි? ඒක ඒක වෙනස් වී පවතින නිසා. ඒක කෙනෙකුට බැලුවොත් එහෙම යාටත් ඒක පේන්නේ, තේරෙන්නේ, අවබෝධ වෙන්නේ මොකක් කියලාද? මේ හිතට අරමුණු වෙන මේ හිත රූපයත් එක්ක උපදින මේ වේදනාව, ස්පර්ශයේ හේතුවෙන් හටගන්න මේ වේදනාව සුන්නු එක. දැන් අපිට කොච්චරනම් වේදනාවල් ඇති වෙලා තියෙනවද ජීවිතේ? උපන් දවස් ඉඳලා මේ වෙනකොට. සුඛ වේදනා ඇති වෙලා තියෙනවා, දුක් වේදනා ඇති වෙලා තියෙනවා. ඒ සුඛ වේදනාව ස්ථීරව තිබුණෙත් නැහැ, දුක් වේදනාව තිබුණෙත් නැහැ. එහෙමනේ. එතකොට අදුක්කම සැප දුක නැතිව එහෙම අවස්ථා දිගට තිබුණෙත් නැහැ. එහෙනම් මොකක් වෙයිද තියෙන්නේ? වේදනාව බිඳි විසිරී යමින් තියෙන. හැබැයි අපිට බැලුවහම අතීතයේ ඉඳලා ඒ අතීතයේ ඉඳලා පැවතගෙන එන වේදනා රාශියක් එකමම ඉන්නවා. මම කියන එක තේරෙනවද? ඒ මම කියලා ගත්තේ. ඔව්. ඒ අතීතයේ ඉඳලා පැවතගෙන එන දැන් වේදනා රාශියකුත් එක්ක මම ඉන්නවා. දැන් අතීතයේ කරපු ඒ දේවල් අපි සිහිපත් කරොත් පුංචි කාලේ ලදරුව හැටියට ඒ වේදනාවක් තියෙනවා සතුටක්. ඔව්. ඒ වේදනාවත් එක්ක තාම ඉන්නවා. ඇයි ඒ ඉන්නේ? අපි අතීතය අතීතේ නැවති රූපය අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ අර යෝනි මානසික යෝනිසෝ මානසිකාරයෙන් සිහිපත් කරන්නේ නැහැ. ඒක අපි එකපාරටම ගන්නවා අතීතයේ ඇත කියන එක. ඒ ගන්නේ අපි අවසීය නිසාමයි. හැබැයි ඇත්තටම අතීතයේ ගැන අපි මං ගන්නේ දැන් පහළ වෙන සිතුවිල්ලකින්. ඒ සිතුවිල්ලේ ස්වභාවය තමයි මොකද්ද? බොල්ලු එක, හිස්සු එක. මම කියන එක තේරෙනවා. ඊට පස්සේ ඒකත් එක හටගන්න වේදනාව. ඒකත් බිඳි විසිරී යන එක. දැන් අතීතය ගැන සිහිපත් කරාම සතුටක් එනවනේ. ඒ සතුට ඊළඟට ඇති වෙන සිතුවිල්ලෙන් නැතිලා යනවා. නේ? එහෙම නේ. හොඳයි. එතකොට ඊළඟට දේශනා කරනවා සේයතාවි භික්ඛවේ ගිම්හානම් පච්චිමේ මාසේ තිතේ මජ්ජන්තිකේ කාලේ මරීචි පන්දති තමේ මේ ගිම්හාන කාලයේ අවසාන කාලයේදී ගිම්හාන කාලයේ අවසාන කාලේ අවසාන මාසේ මේ දහවලට මජ්ජත්තිකේ කාලේ දහවල් කාලයට මරීචි පන්දති මේ මිරිඟුව සෙලවෙනවා. එතකොට කවුරු හරි ඇස් ඇති පුරුෂයෙක් මේක දකිනවා. ඇස් ඇති කෙනෙක් දකිනවා. එහෙම දැක්කහම මේ එයා ඒක විවිධ ක්‍රමයෙන් සිහිපත් කරනවා. යෝනිසෝ මනසිකාරයට ලක් කරනවා. එහෙම විවිධ ක්‍රමයෙන් යෝනිසෝ මනසිකාරයෙන් හිතුවත් එයාට ඒකේ අවබෝධ වෙන්නේ හිස් බවක්මයි, බොල්ලු බවක්මයි, හරයක් නැති බවක්මයි. ඇත්තටම මිරිඟුවේ හරයක් නැති නිසා එහෙම අවබෝධ වෙන්නේ. තේරෙනවද? එතකොට අන්න ඒ වගේ මෙතන මේ වචනයක් තියෙනුනේ ඇස් ඇති පුරුෂයෙක් කියලා. අන්න ඒක හොඳට ලකුණු කරගන්න. ඒක මොකද දන්නවද? මේ සංඥාවත් ඒ විදිහට බලන්න කියලානේ කියන්නේ. මිරිඟුවක් විදිහට. හැබැයි ඒක දකින්න බෑ ප්‍රඥාව නැමැති ඇස නැත්නම්. තේරුණා? ඒකයි මෙතන දැන් මෙතනත් කියනවා ඇස් ඇති පුරුෂයෙක් කියලා මේ විශේෂයෙන්ම කියනවා. ඇස් ඇති පුරුෂයෙක් මේක දකිනවා. අන්න ඒ ඇස් ඇති පුරුෂය තමයි දකින්නේ. අන්න ඒ වගේ ප්‍රඥාව නැමැති ඇස තියෙන කෙනාට තමයි අර සංඥාවේ තියෙන ස්වභාවය පේන්නේ. ඒක ඇහැට පේන්නේ නැහැ නේ. මම කියන එක තේරෙන. ඒක ඇහැට පේන්නේ නැහැ. ඔව්. එතකොට හරියට එයා මේ මිරිඟුව දැකලා ඉවර වෙලා ඒක විවිධ පරියායෙන් හිතනවා, මෙහෙණි කරනවා. එයාට කවදාවත් හම්බු වෙන්නේ නැහැ. එයාට හම්බු වෙන්නේම හිස් වූ එකක්, බොල් වූ එකක්, අසාර වූ එකක්. ඒ කුමක් නිසාද? කිං හිසියා භික්කවේ මරීචිකාය සාරෝ. මහණෙනි, ඒක මේ මිරිඟුවේ සාරයක් නැති නිසාමයි. ඒව මේව කෝ භික්කවේ යා කිංචි සංඥා අතීත නාගත පච්චුප්පන්න. ඒ විදිහට මේ සංඥාව පිළිබඳව දේශනා කරනවා. කොහොමද හරියට දැන් වර්තමානයේ හටගන්න පච්චුප්පන්නේ පහළ වෙන මේ හිත තියෙනවනේ. ඒ හිත හිත රූපයක් හටගන්නවා. හිත පහළ වෙන්නේම රූපයක් අරමුණු කරගෙන. ඒ අරමුණු කරගෙන පහළ වෙන හිතේ වේදනාවක් හටගන්නවා. ඒ වේදනාවත් එක්ක ඇති වෙන ධර්මයක් තමයි සංඥාව කියලා කියන්නේ. ඒ සංඥාව මිරිඟුවක්. ඇයි ඒ සංඥාව මිරිඟුවක් වෙන්නේ? ඒක තමයි මොකක්ද මිරිඟුව? දැන් මිරිඟුව වගේ සංඥාවට පේන්නේ දැන් මුවෙක්ගේ මිරිඟුව දැක්කහම මුවාට පේන්නේ වතුර වගේ. එයා ගන්න ඒ විදිහ සංඥාවකින්. එතකොට ඇස් ඇතිපු මිනිස්සේ පුරුෂයෙකුට තමයි මේක තේරෙන්නේ. මේක මෙහෙමයි කියලා තේරෙන්නේ. තේරුණා. ඒ වගේ අර නුවණ තියෙන කෙනාට තමයි මේ ධර්මයේ පිළිබඳව ප්‍රඥාව නැමැති ඇස තියෙන කෙනාට තේරෙනව මොකද්ද මේ සංඥාව කියන එක මිරිඟුවක්. ඇයි එහෙම මිරිඟුවක් කියලා තේරෙන්නේ? ඔව්. අර රූපය කියන එක බිඳී යන එක. වේදනාව කියන එක බිඳී විසිරී යන එක. එතකොට ඒත් එක්ක දැන් මේ යම් අරමුණු වෙන රූපයක් කෙරෙහි යම් සංඥාවක් පහළ වෙනවා නම් ඒ සංඥාව බින්දි විසිරී යන එකක්. හැබැයි ස්වභාවයෙන්ම සත්‍යයට ඇති වෙන්නේ ඒකේ නිත්‍යයි කියන සංඥාව. තේරෙනවද? බොහොම සරලයි. නිත්‍යයි කියන සංඥාව. එතකොට ඒ නිත්‍යයි කියන සංඥාව එයාගේ දුරු වෙලා යනවා. ඒ නිත්‍ය කියන සංඥාව විපල්යාසයක්. සංඥා විපල්යාස පිළිබඳව දේශනා කරනකොට මේ අපිට මේ යමක් දැක්කහම ඒක නිත්‍යයි කියන ඒක ඇත්ත කියන න්‍යායයෙන් පේනවා. ඒක විපල්යාසයක්. ඒක දුරු කළ යුතු එකක්. ඒක නිසා තමයි ඒ විපල්යාසය තුලින් තමයි අපි මනසින් හිතන්නේ, වචන භාවිතා කරන්නේ, කායික ක්‍රියා කරන්නේ. එතකොට අර අවිද්‍යාව මතම. අවිද්‍යාව නම් මොකක්ද? අර රූපයේ තියෙන යථා ස්වභාවය ඒ විදිහට අවබෝධ කරගන්නෙත් නැහැ. වේදනාවේ තියෙන යථා ස්වභාවය ඒ විදිහට අවබෝධ කරගන්නෙත් නැහැ. ඊට පස්සේ සංඥාව විසින් මේක නිත්‍යයි කියලා දෙනවා. ඒක හරියට මොකක් වගේ? මිරිඟුවක් වගේ. විපල්යාස කියන්නේ වෙනස් වීම. සංඥා විපල්යාසය. විපල්යාසය කියන්නේ මේ විකෘති වෙලා තියෙන. විකෘතියයි ඇත්තටම හරියට. එහෙම වෙන්නේ අපේ හඳුනේ අර දැන් වේදනාවට මානසිකාර එකතු වෙලාද සංඥාවක් හදන්නේ. කියන්නේ අපේ හිතේ තියෙන දේක් අපිට හැට පේන දේට අමතරව කලින් අපි වස් කරගත්ත දේවල් එකතු වෙලා විකෘති වෙන එකක්ද වෙන්නේ? ඔව් ඔව් ඔව්. සංඥා විපල්යාසය අපි අතීත කරපු කරු මේවත් බලපාන. දැන් අපි කිව්වොත් එහෙම මම මොකක් හරි අපි හිතමු රවුන්ඩ් දෙයක් ගැන බෝලයක් කියලා. මම කියනවා මේ මම දැක්කා මොකක් හරි වස්තුවක් ඒක රවුන්ඩ් කියලා. එතකොට ඒක දැන් මම විස්තර කරන්න ගියොත් මම දැකපු සංඥාවකින් මට විස්තර කරන්න වෙනවා. ඒ මොකද පෙර භාවිතා කරපු හේකි. අන්න ඒ වගේ මේ අරමුණු වෙන රූපේ නිසා හටගන්න මේ වේදනා සංඥා චේතනා ඒකට අරකත් බලපානවා. මොකද්ද? పూర్වයේ කරන ලද කර්මත් බලපාන. ඒවත් බලපාලා තමයි මේ විපල්යාසය හැදෙන්නේ. ඒ කියන්නේ අපි දැන් పూర్වයේ පුරුදු කරලා තියෙන්නේ මේක නිත්‍ය වශයෙන් තමයි. ඒ කියන්නේ අපි යෝනිසෝ මනසිකාරය පුරුදු කළා නැහැ. ඉතින් ස්වභාවයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ මේක ඇත කියන සංඥාවෙන් අරගෙන. ඒකයි විපල්යාසය. ඇත්තට මේ වුණාට යථා ස්වභාවය නම් ඇත නෙවෙයි. එතන තියෙන්නේ බිඳි විසිරී යන ස්වභාවයක්. හැබැයි විපල්යාසය කියන්නේ ඒකයි. අර විකෘති වෙලා තමයි අපිට පේන්නේ. අපි ගන්න එක. හොඳයි. එතකොට ඔන්නෝ විදිහට සංඥාවත් සංඥාව පිළිබඳව මේ සිතේ පහළ වෙන සංඥාව පිළිබඳව දකිනවා. මේ සංඥාව හරියට මිරිඟුවක් වගේ. මේකේ කවුරු හෝ කෙනෙක් නිට්ටයයි සුඛයි කියලා සංඥාවකින් මේ ඇතිවෙන රූපයේ වේදනාව ගත්තොත් එයා හරියට අර මිරිඟුවගේ වත් මිරිඟුවෙන් වතුර හොයනවා වගේ වැඩි. කවදාවත් ඒක හොයාගන්න බෑ. ඇයි ඒ? මිරිඟුවේ වතුර හොයන්න බැරි නිසා. හොඳයි. එතකොට සේයතාපි භික්ඛවේ පුරිසෝ සාරතිකෝ සාර ගවේසි සාර පරියේසණං චරමානෝ තින්හං කූඨාරින් ආදාය වනම් පවිසෙය්‍ය. එතකොට මේ හර හොයන මිනිස්සේ ගස්වල අරටු හොයන මිනිස්සේ කෙටේරියකුත් අරගෙන කැලෑවට යනවා. එහෙම කැලෑවට ගියාම එයා දකිනවා පස්සේ මහන්තං කදලික් කන්දං උජුම් නව කෙලින් තියෙන මේ තරුණ ගොබෙත් හැරියට හැදිච නැති කිහෙල් ගහක් දකිනවා. හැබැයි කිහෙල් ගහක් ඉදින් ඍජුව තියෙනවා. හැබැයි මෙයා මොකද කරන්නේ? මෙයා හොයන්නේ අරටුව. එහෙම අරටුව හොයන කෙනෙක් අන්න අරග කිහෙල් ගහ මුලින් සිඳිනවා. මුලින් සිඳලා අගිනුස් සිඳෙනවා. සිඳල ඉවරලා මොකද කරන්නේ? අර පොතු පොතු ගලවනවා. මූලේ චෙත්වා අග්ගේ චින්දෙය්‍ය. අග්ගේ චෙත්වා පත්ත වට්ටින් විනිබ්බුජෙය්‍ය. මේ අර වටේ වටේ තියෙන පතුරු පතුරු ඒවා ගලවනවා. මොකටද ගලවන්නේ? අරටුව හොයන්න. එතකොට එයාට කවදාක හෝ අරටුවක් හොයාගන්න පුළුවන් වෙයි. කෙහෙල් ගහේ. ඇයි? හොයන්න හොයාගන්න තියෙන්නේ එහෙම එකක් නැති නිසා එයාට කවදාවත් කෙහෙල් කඳෙන් අරටුවක් හොයන්න බෑ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ සංඛාර. සංඛාර කිව්වෙ මොකද්ද? එතකොට අර සංඛාර නම් අර රූපය, ඒ නිසා ඇති වෙන වේදනාව, ඒත් එක පහළ වෙන සංඥාව නිසාවෙන් අපි හිතින් හිතනවා. මනසින් හිතනවා නොයෙකුත් කారణ. වචනෙන් ක්‍රියා, වචනෙන් ප්‍රකාශ කරනවා, කයින් ක්‍රියාත්මක වෙනවා. මේකට කියනවා සංඛාර කියලා. එතකොට දැන් සත්‍යෝ ස්වභාවය වශයෙන්ම කොහොමද සංඛාර විද්‍යාව මේ අවිද්‍යාව තුලද සැකසෙන්නේ නැත්නම් ප්‍රඥාව තුලද? ඇයි? ඒගොල්ලෝ ස්වභාවයෙන්ම සත්‍යෝ අර ඇති අරමුණු වෙන මේ ඒ අවස්ථාවේ අරමුණු කරන ඒ සිතේ හට ගන්නා රූපය ස්වභාවයේ වශයෙන් කොහොමද ගන්නෙ? ඇත. ඊට පස්සේ මේ ඒත් එක පහළ වෙන වේදනාව ඇත. ඒ නිසා ඒ සංඥාවෙන් ගන්න. ඒ සංඥාවෙන් ගන්න නිසා ඒකට අදාළ වූ සංඛාර තමයි කොට නැගෙන්නේ. මනසින්, වචනේ, කයි. එතකොට හරියට දැන් මේක ගොඩ නැගෙනකොට මනසින් අපි හිතමු ලස්සන දෙයක් දැකලා මනසින් මනෝ සංකාර වචනයෙන් ඒක පිළිබඳව ප්‍රකාශ කිරීම, කයින් ඒ ස්පර්ශ කිරීම, ඒ ආදී වශයෙන් ක්‍රියා කරනවානේ. මේ ක්‍රියා රාශිය හරියට අර බාහිර අපි හිතමු මල් පැලයක් කියලා. ඒ මල් පැලෙන් හරියට අරටු හොයන්න හදනවා වගේ. තේරුණා? ඒ කියන්නේ අපි ඒකෙන් සැපේ හොයන්න හදනවා. දැන් මේ බාහිර රූපයක් අපි හිතමු මොකක් හරි ලස්සන මල් පැලයක්. ඒක නිසා ඒක දැක්කහම අපිට ඇති වුණා වේදනාව. ඒක නිසා අපිට සතුටක් ඇති වෙනවා. ඊට පස්සේදී අපි ඔක ගැන ප්‍රකාශ කරන වචනේ. ඊට පස්සේ කයින් ඒක ස්පර්ශ කරනවා. එතකොට මේ දැන් අපි මේ කරන්නේ මොකද්ද? සංස්කාර. අර අර අර මොකද කෙටේරියකුත් තරංග ගිහිල්ලා කෙහෙල් ගහ පතුරු ගහනවා. මොකටද අර කි සැප ඇතේ කියලා? ඇත්තටම මේකද සැප තිබුණේ? මල් පැලේ නෑ. එහෙනම් මේ ගොඩ නැගෙන සංඛාර ටිකෙන් තමයි අර අරක සකස් කරලා දෙන්නේ. අර අවිද්‍යාව පත්තියෙන් මේ ගොඩ නැගෙන සංඛාර ටිකෙන් තමයි අරක සැපයි කියලා. ඒක නිසා ගිහිල්ලා ඒක අත ගන්නවා, ඒක බලනවා, ඒක ගැන වර්ණනා කරනවා, ඒ විදිහට කරනවා. එතකොට ඇත්තටම උනේ අර සංඛාර රාශියෙන් තමයි ඒක ඒ ධර්මය හොඳේ ලස්සනේ කියලා සකස් කරලා දුන්නේ. එතකොට ඒ සංඛාරය කියලා කියන්නේ හරියට කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ අරටුව හොයන කෙනෙකුට කවදාවත් අරටුව හොයාගන්න බෑ වගේ අර අවිද්‍යාව තුල ගොඩ නැගෙන සංඛාරවල අපි ඒ සංඛාරවලින් අනවබෝධයෙන්ම ක්‍රියා කරන්න ගත්තාම කවදාවත් මර කෙහෙල් මේ ජීවිතේ සැපය කියන එක හොයන්න හම්බ වෙන්නේ අරටුව හොයන්න බෑ. නිබ්බාන පරමං සුඛං කියලානේ කියන්නේ නේ. ඒ එතකොට ඉන්නේ පරම සැපේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. පරම සැපේ හෙව්වොත් අපිට තවත් සැප හොයන්න ඕනේ නැහැ. දැන් පරම සැපේ කියලා අපිට හම්බ වෙන්නේ මේ අවිද්‍යාව තුල කොට නැගෙන සැපය. ඒක අර විදිහේ සැපයක්. මොන විදිහේද? පවතින්නේ අර. ඒකත් වේදනාවටයි ති සැපයක්. ඒක වෙනස් වෙලා යන්නේ. ඊළඟට ඒව මේවකෝ බික්කවේ යේකේචි සංඛාරෝ අතීත නාගත පච්චුප්පන් අජ්ජත්තවා බහිද්දවා ඕලාරිකා වසුකුමාව හීනාව අපනීතව යේ දුරේ සම්තිකේ තං බික්කූ පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්කති තස්ස තං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්කතෝ රිත්තකං චේව කායති තුච්චකං චේව කායති අසාරකං චේව කායති කිං හි සියා බික්කවේ සංඛාරේසු සාරෝ. එතකොට මෙන්න මේ විදිහට මේ ගොඩ නැගින සිතෙහි මේ සංඛාර ස්වභාවය කවුරු හරි දකිනවා නම් ඒක දකින්න පුළුවන් කාටද? යෝනිසෝ මනසිකාරය පිහිටුවා ගත්ත කෙනාට. යෝනිසෝ මනසිකාරය තියෙන්නේ නැහැ සිහිය නැතුව. තේරුණානේ? ඒ සිහිය පිහිටුවා ගත්ත කෙනාට මෙන්න මේ ටික දැක ගත හැකි. දැන් හිතන්නකෝ අපි මිනිත්තු දෙකකට කාලයක් අදාළ නැහැ අපි මිනිත්තු දෙකකට සම්මුතියෙන් එක තේරුම් ගන්න මිනිත්තු දෙකකට 100 පිටවා ගත්තා කියලා. ඒ මිනිත්තු දෙකේදී මේක දකින්න පුළුවන්. හැබැයි ආපහු ඒ සිහිය නැත්නම් සිහිය අයින් වුණොත් අපි බාහිර සිහියක වෙන එකකට ගියොත් එතින්දී අපිට මේක නැති වෙලා යනවා. ඒකට ආපහු සිහිය ලැඹවා ගත්තොත් මේක දැක ගත හැකියි. එහෙම. හොඳයි. එතකොට මෙන්න මේ විදිහට දකින්නවා මේ සංඛාරය කදළු උපමා හරියට තේල් ගහක් වගේ කියලා මේ ගොඩ නැගෙන අවිද්‍යාව තුල ගොඩ නැගෙන මේ සංඛාර ටික දකිනවා. ඒක අතීත එකක් වෙන්න පුළුවන් අනාගතය පිළිබඳව සංඛාර වෙන්න පුළුවන් වර්තමානයේ පිළිබඳව කියන ඔය තුන් තැනනේ සංඛාර හටගන්නේ. ඒ කියන්නේ ඔය තුන් ස්වභාවයෙන්නේ එක්ක අතීතයේ විදිහට එක්ක අනාගතය ගැන එක්ක මේ දැන්. එතකොට අන්නේ සංඛාර ඒ විදිහට දකින්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට ඒව මේවකෝ භික්කවේ යංකින්චි විඤ්ඤාණං අතීත අනාගත සේයතාපි භික්කවේ මායාකාරෝවා මායාකාර අන්තේ වාසීවා චතුම්මහා පතේ මායං විද්ධං සේය තමේනං චක්කුමා පුරිසෝ පස්සේය නිජ්ජායේය යෝනිසෝ උපපරික්කේය තසතම් පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්කතෝ රිත්තකංචේව කායතෝ තුච්ඡකන්තේ කාය. හොඳයි. මේ එතකොට හතරමං හන්දියක මැජික් කාරයක් මොනවද පෙන්වන්නේ? මායාකාරයේ මායා වැඩ පෙන්වනවා. දැන් ඔක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඒ මිනිස්සෙකුට දැන් හිතමු දැන් මම පුංචි කාලේ දැකලා තියෙනවා එහෙම කුඩයක් අල්ලගෙන හිටියා එක්කෙනෙක්. ඒකට ඊට පස්සේ ආ මොකක් දෙකක් කරා කුඩේ රෙද්ද නැති වුණා. දැන් එතකොට හරි පුදුමයිනේ. ඊට පස්සේදී මේ තව මොකද්ද කොලයක් අරගෙන මෙහෙම කරලා ගැසුවා කුරුල්ලෙක් එළියට වැටුණා. හරි පුදුමයිනේ. එතකොට දැන් එයා ඒ පුදුමේ තියෙන්නේ ඒ මැජික් එක පෙන්වනකම් විතරයි. ඒ අපිට ඒ පුදුමේ තියෙන්නේ ඒ කියන්නේ දැන් එයා පෙන්වපු දැන් අර කුඩේ නැති කුඩේ පිළිබඳව පෙන්වපු මැජික් එක අර කුරුල්ල පිළිබඳව පෙන්නකොට ඉවරයි. ඒ පුදුමේ නෙවෙයි දැන් අර තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ මේ විඥානය කියන එකත් අර පහළ වෙන සිතත් එක්ක යම් දැනීම් ස්වභාවයක් තියෙනවා. දැනීම් ස්වභාවයක්. අර ඒක තුල තියෙන්නේ අර මේ මම කියන ස්වභාවය. මම කියන ස්වභාවය තමයි විඥානය තුල තියෙන්නේ. අර හරියට මේ මැජික් එක දැකලා පුදුම වෙනවා වගේ මායාව දැකල පුදුම වෙනවා වගේ මේ දැන් මේ සිද්ධ වෙන මායාව දැන් මේ සිද්ධ වෙන්නේ මායාවක්නේ මොකද්ද මායාවෙ වෙන්නේ රූපයේ ගොඩ නැගුණේ මායාවෙන්ද මායාව කිව්වේ මුලා වෙන්නේ රූපයේ ගොඩ නැගුණේ මුලාවෙන් වේදනාව ගොඩ නැගුණේ මුලාවෙන් සංඥාව පවතින්නේ මුලාවේ සංකාර ගොඩ නැගිලා තියෙන්නේ මුලාවේ දැන් එතකොට මම කියලා එකක් ඔව් එහෙනම් මම දැන් මේ ලස්සන මල් පැලේ දැනින්නේ කාටද? ලස්ස මේක විඳින්නේ මනසින් කවුද? මේ දැනින් ස්වභාවය මම කියන ස්වභාවය. ඒක හරියට කවුරු වගේද? මායාකාරයෙක්යි. ඒක පෙන්නනකන් තියෙනවා. ඒක පෙන්නනකන් තියෙනවා අර ආයතන ටිකට ආයතන ටිකට රූප ධර්ම ගෝචර වෙනකන් ඒ ටික තියෙනවා. කවුරු හෝ කෙනෙක් මේ අවබෝධ කළොත් මොකක් අවබෝධ කළොත්ද? අන්න හරි මෙන්න මේ ඇති වෙන මේ රූප ධර්මියත් එක්ක ඇති වෙන මේ වේදනා සංඥා සංඛාර කියන මේ ස්වභාවය අවබෝධ කළොත් විඥාණයට පවතින්න බැරි වෙනවා අර අපි දැන් සම්මා සමාධි සූත්‍රයේ සම්මාදිට්ඨි සූත්‍රයේදී සාකච්ඡා කළා මොකද්ද සංඛාර රූප වේදනා සංඥා සංඛාර පච්චය විඤ්ඤාණං විඤ්ඤාණ පච්ච විඤ්ඤා සංඛාර පච්චය සංඛාර හේතුයෙන් විඤ්ඤාණ පවතින බවත් විඤ්ඤාණ හේතුයෙන් සංඛාර පවතින බවත් අපි සම්මා දිට්ඨි සූත්‍රයේ මතකයිනේ සාකච්ඡා කළා. එතකොට මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් පවතින සංඛාර හේතුයෙන් විඤ්ඤාණ පවතින විඤ්ඤාණ හේතුයෙන්. එතකොට අන්න සංඛාරය අවබෝධ කරගන්න පුළුවන් නම් කාට හරි. මොන සංඛාරයද මේ අවිද්‍යාව තුල ගොඩනැගෙන සංඛාර ටික අපිට සිහියෙන් නුවණින් අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න යාගේ අවිද්‍යාව කියන කාරණාව දුරු වෙලා යනවා. බුදුහාමුදුරු දේශනා කරනවා ඒවම් පස්සම් භික්කවේ. ඔව් මේ ළඟ අතීත එකක් වෙන්න පුළුවන් අනාගත විඥානයක් වෙන්න පුළුවන් දැන් පහළ වෙන විඥානයක් වෙන්න පුළුවන් ඒ සියලුම විඥාන හිස්සු එකක් බොල්ලු එකක් ඒ වගේම සහරයක් නැති එකක් විදියට දකින්න ඕන මොකද? ඇයි ඇත්තටම මේකේ හරයක් නැති නිසා. ඒවම් පස්සම් භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින් නිබ්බින්දති. අන්න එහෙම දකින්නවනම් කෙනෙක් ඔන්න රූපයේ පිළිබඳව නිබ්බින්දති කියන එක වතුන් දැන් තේරෙන්න ඕන. නිබ්බින්දති කියන්නේ මේකේ සිංහල තේරුම නම් කලකිරනවා කියන එකයි. හැබැයි කලකිරනවා කියන එකට වැඩි ඔය කටියට එකක් අවබෝධ වෙනවා. මොකද නිබ්බින්දේතාව කියලා කියන්නේ? ඒතොර අරකේ ඒ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්නවා. ඒතොර ඒ තේරුම් ගැනීමෙන් මොකද වෙන්නේ? වේදනායේ නිබ්බින්දති සංඥායේ නිබ්බින්දති සංඛාරේසුපි නිබ්බින්දති විඥානං විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බිදං විරජ්ජති විරාගා විමුච්ඡති. නිබ්බිදා වෙනකොට මොකද වෙන්නේ? විරාගය. නොයලීම වෙනවා. නොයලීම එනකොට මිදෙනවා. මිදීම එනකොට මිදුණයි කියන ඥානය පහළ වෙනවා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියා මේ බ්‍රහ්මචරියාව සම්පූර්ණ කළා කියනවා. වෙන නිවන පිණිස කළ යුත්තක් නැති බව නැති තැනටපත් වෙනවා. අර සංඛාර සම්පූර්ණ නිරෝධ වුණා. දැන් අපිට පළමුවෙන්ම පුළුවන් දැන් අර මට ඕනුනේ මේක දැන් අර කුක්කුර වත පුරපු එක්කෙනාටත් ගව වෘතේ වෘතේ පුරපු කෙනාටත් බුදුහාරු දේශනා කළානේ කර්ම හතර. අන්න ඒ කර්ම හතරේ හතරවෙනි එක තියෙනවානේ. අන්න ඒ හතරවෙනි එක අපිට මේ පුරුදු කරන්න පුළුවන්. මෙන්න මේ ධර්මය අවබෝධ කරගීමේ. තේරෙනවද? එතකොට මොකද අර එහෙම නැත්නම් ඒක කළු කර්මයක්. එහෙම නැත්නම් ඒක සුදු කර්මයක්. ඒක කළු සුදු මිශ්‍ර වුණු එකක් තමයි අයෝනිසෝ මනසිකාරය තුල ගොඩ නැගෙන්නේ. එතකොට සිහිය පිහිටවාගත් තැන තමයි මේ හිත අවබෝධ කරගන්න පුළුවන් උණු තැන තමයි. මේ අවිද්‍යාවෙන් ගොඩ නැගෙන රූපය, වේදනා, සංඥාව අවබෝධ කරගන්න පුළුවන් උණු තැන තමයි. අන්නරකට අර අර කළු සුදු කළුත් නැති සුදුත් නැති කළු විපාකත් නැති සුදු විපාකත් නැති කර්ම කෙරෙන්නේ. තේරුණා. එතකොට ඒක අපි පුරුදු කරන්නේ නැතුව පුහුණු කරන්නේ නැතුව එහෙම කර්ම ස්වභාවයෙන් කොට නැගෙන්නේ නැහැ. ඒක අප උත්සාහයෙන් කුසල ඡන්දයෙන් සිද්ධ කරන්න ඕනේ එකක්. පිහිටුවා ගැනීම. එතකොට මෙන්න මේ ගාථා දෙකක් තුනක් තියෙනවා. අපි ඒක කෙටියෙන් විස්තර කරොත් ඒ ගාථා කිහිපේ බොහොම වටිනවා. මෙතන සංක්ෂිප්තව මේක දක්වලා තියෙනවා. පේන පින්ඩූපමන් රූපං වේදනා බුබ්බුලූපමා මරිචූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඤ්ඤාණං දීපිතා දිච්ච බන්දුනා ආදිච්ච බන්දුණු බුදුරජාණන් වහන්සේ සූර්ය මණ්ඩලයේ බබලනු බුදුහාමුදුරුවෝ මෙන්න මේ පස්සාකාරයකින් පවතින මේ පංචස්කන්ධය උපමා කොටගත් මේ කාරණා පහ දේශනා කළා. මොකද්ද? රූපයේ පෙන පිඩුවක් බවත්, පෙන පිඩුවක් හා සමාන බවත්, වේදනාව දියුබුලක් හා සමාන බවත්, සංඥාව මිරිඟුවක් හා සමාන බවත්, සංඛාර කෙසෙල් ගහක් සමාන බවත්, මේ විඥානය මායාකරුවෙක් බවත්. එතකොට යථා යතං නම් නිජ්ජායති යෝනිසෝ උප පරික්ඛති රිත්තකං තුච්චකං හෝති යෝනං පස්සති යෝනිසෝ. එතකොට යම් කිසි කෙනෙක් යමෙක් නුවණින් දකීද, යම් යම් පරිදි ඒ සිතාද නුවණින් පිරික්සාද, එපරිද්දෙන් හිස්සුවක් බොල්ලුවක් වේ. මොකද්ද හිස්සුවක් බොල්ලුවක් වෙන්නේ? රූප, වේදනා, සංඥා. රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන මේ පහ පිළිබඳව මොන පරියායෙන් කල්පනා කළත් එයා යෝනිසෝ මනසිකාරයකින් නම් කරන්නේ. එයාට මේක අවබෝධ වෙන්නේම කොහොමද? හිස්සුව, බොල්ලුව, හරයක් නැති එකක් විදිහට. යෝයිමං කායං ගාරයිහ ගාරයං භූරි පඤ්ඤේන දේසිතං පහානං තින්නම් ධම්මානං රූපං පස්සේත චද්ධිතං. එතකොට පතල නුවණ ඇති බුදුරජාණන් වහන්සේ විසින් ගැරෙහි හිත කොට දේසිත ආයු ආදී දහම් තුනක ප්‍රහාණය ඇති සොහනෙහි දමන ලද රූපස්කන්ධ සංඛ්‍යාත මේ කය යමෙක් දකින්නේද? ඒ කියලා කියන්නේ මේ යෝයිමං කායං ගාරයිහං. භාග්‍යවතුන් වහන්සේ මේ කය පිළිබඳව වර්ණනා කළාද ගැරුවාද? ඇයි ඒ ගැරුවේ? ගැරෙහි යුතු කාරණා මේ ශාරීරිය තුල තියෙන නිසා. එතකොට ඒ බුරිපඤ්ඤ වූ භාග්‍යවතුන් වහන්සේ මේ ගැරෙහි යුතු කය ගරහලා, කය පිළිබඳව ගරහලා මේ ධර්මයන් තුනක් ප්‍රහාණය කිරීමෙන් නිරුපද්ධිත වෙන, මේ අචේතනික වෙන මේ ශාරීරිය පිළිබඳව ගරහලා භාග්‍යවතුන් බුරිපඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ බුරිපඤ්ඤ වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ රූපය තියෙන අස්ථීර භාවය. ඒ කියන්නේ මේ ශාරීරිය පිළිබඳව ගැරහලා භාග්‍යවතුන් වහන්සේ මේ ආයුෂ මේ ශාරීරියත් එක්ක බැඳිච්ච ආයුෂ අයින් වුණොත්, විඥාණය පහළ වුණොත්, ආයුෂ උස්නේ පහවලා ගියොත්, මේ තුන පහවලා ගියොත් මේ ශාරීරිය මොකද වෙන්නේ? අන්න එතකොට මේක අමුසොහනට දාන්න වෙනවා, විනාශ වෙලා යනවා එතනින්. අන්න ඒ වගේ ස්වභාවයකින් යුක්තයි මේ රූපය. එතකොට ආයු උස්මාච විඤ්ඤාණ අන්නේ පහ යදාකායන් ජහන්ති මං අපවිද්ධෝ තදාසේති පරබත්තං අචේතන. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ ශරීරය මහ පොළොවට පතිත වෙනවා. මේ කමුසොහනට ගිහිල්ලා දැම්මොත් මේක තව සතෙකුගේ ආහාරයක් බවට පත් වෙනවා. පරබත්තං අචේත අචේතනික වූ අනුගේ ආහාරයක් බවට පත් වෙනවා. එහෙම ශරීරයක් මේ ශරීරය. එතකොට ඒතා දිසායන් සන්තත්තෝ මායායන් බලලාපිනි බාලලාපිනි වදකෝ ඒස අක්ඛාතෝ සාරෝ එත් නවිජ්ජති. එතකොට මෙන්න මේ විදිහට මේ ක්‍රියාවලිය, මොන ක්‍රියාවලියද? අර පහළ වෙන රූපය, වේදනාව, සංඥාව, මෙන්න මේක සංඛාර කියන මෙන්න මේක මේ බාලයන් විසින්, නුවණ මදි අය විසින්, නුවණ අඩු අය විසින් මේක යහපතයි කියන සම්මත කරගත්තු එකක්. මොකද්ද මේ දකින්න එක හොඳයි, මේ අහන එක හොඳයි කියලා මේ බාලයෝ විසින් සම්මත කරගත්තු එකක්. එතකොට ඒවම් බන්දේන අවෙක්කේය බික්කු ආරද්ධ වීරියෝ දිවා වා යදිවා රත්තිං සම්පජානෝ පතිස්සතෝ. එතකොට මේ ප්‍රවේ ආරම්භ වෙර ඇති මහන ඉඳින් දහවල් හෝ රැය හෝ මනා නුවණ ඇත්තේ එලඹ සිටි සිහි ඇත්තේ ස්කන්ධයෙන් මෙසේ බලන්නේ. දැන් මේ දේශනා කර විදිහට ස්කන්ධ ධර්ම පහ බලන්න ඕන. රූප වේදනා සංඤා සංකාර කියන පජහේ සබ්බ සංයෝගං මෙන්න මේ අවසානයේදී මේ පිළිතුර සඳහන් කරනවා. පජහේ සබ්බ සංයෝගං කාරේඤ්ඤං සරණත්තනෝ චරෙය්‍යාදි චරෙය්‍යාදිත්ත සීසෝව පත්තයන් අච්චුතං පදන්ති. එතකොට අච්චිත වූ සංඛ්‍යාත නිවන පතනුවේ සියලු සංයෝජන දුරු කරනුවේ තමහට පිහිටක් කරගන්නේ යැයි හිසගිනි ගත්තෙකුසේ හැසිරෙන්නේ. ඒ කියලා කියන්නේ දැන් මේ හිසගිනි අරගෙන තියෙන්නේ මොකෙන්ද? හිසගිනි අරන් තියෙන්නේ අවිද්‍යාව නැමැති මේ කාරණාවෙන් හිසගිනි අරගෙන තියෙන්නේ. ඒ මොකද දැන් මේ අපිට අරමුණු වෙන හැම දෙයක්ම, ඒ හැම රූපයක්ම වේදනාවක්ම අපිට ඇත කියන ස්වභාවයෙන්ම හටගෙනුම් තියෙනවා. එතකොට හිසගීති ගත්තු කෙනෙක් වගේ මෙන්න මේ වෙන මුලාව මේක අවබෝධ කරගෙන අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා ආදී වූ මේ සංඥාවන් අපි පුරුදු කළ යුතු වෙනවා. එතකොට ඒ දස සංඥාව කවුරු හෝ පුරුදු කරනවා නම් අන්න ඒවා වැටෙන්නේ අර කලුත් නොවන, සුදුත් නොවන, කළු සුදු මිශ්‍ර නොවන ක්‍රියාගණයට වැටෙනවා. තේරුණා? හොඳයි. ඒ එතකොට අර දෙපළ මොන දෙපළද? අර බුදුහාරණේ අහපු ප්‍රශ්නේ අහපු දෙන්න බුදුහාරණට කියන අපිට මහාන වෙන්න ඕනේ. ඔබ වහන්සේ ඒ ඇත්තට මේ දෙන්න අවංකවමනේ කියුවේ. ඉතින් අපිට මහණ වෙන්න ඕනි, භාග්‍යවතුන් වහන්සේ උපසම්පදා වෙන්න ඕනි, මහණ උපසම්පදා වෙන්න ඕනි කියලා කියනවා. ඊට පස්සේ උදාහරණයක් කියනවා, දේශනා කරනවා මේ අන්‍ය පරිබ්‍රාජකයෝ මේ ශාසනයට ඇතුල් වෙනවා නම් අවම මාස 4ක්වත් මේ ගිහි ඉන්න ඕන, සාමින් වහන්සේලා ඇසුරේ ඉන්න ඕන. ඒ ඇසුරේ ඉඳලා ආරද්ධ චිත්තෝ සාමින් වහන්සේලා කැමතිනම් තමයි මහණ කරන්නේ. එහෙම නැත්නම් යන්න පුළුවන්. එතකොට කියන මාස 4ක් නේ, අවුරුදු 4ක්ම එහෙම ඉන්න සූදානම් සාමින් භාග්‍යවතුන් වහන්සේ මාව පැවිදි කරන්න කියලා කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට ඉඳලා මෙයාව මේ දෙන්න පැවිදි කරනවා. නුබෝ කලකින් අරිහත්ත්වයේ සාක්ෂාත් කරනවා. කොහොම ආපු දෙන්නේ? මිත්‍යා දුස්කීම් පිළිලා මරණයෙන් පසු තිරිසම් නිර ආදී ස්ථානවල උපදින්න හිටපු දෙවිය. එනිසා මනුස්ස මේ සත්වයෝ මේ එයා දැන් අපි අද එයාව දැක්කනම් අපි එයාව දකින්නේ එදා හිටපු කුක්කුරවත ආරක්ෂා කරපු ගෙනාව තමයි. දැන් අපි හිතමු එයා රහත් වෙලාව කියලා. එයා රහත් වෙලාවත් අපි දකින්නේ අර අර අර සංඥාවෙන් තමයි ගන්නෙ. ඒ ඇයි සංඥාව? ඔව්, අපි අර කිව්ව අතීතයේ හිටපු ගෙනාව තමයි දැන් ඉන්නේ. එහෙනම් අපි පිළිගන්න හැමදේම වෙනස් වෙනවා කියලා. හැබැයි අපි පිළිගන්නේ මේ මිනිස්සෙට ලැබෙන අවබෝධය ඒව වෙනස් වෙනවා කියලා අපි පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු මේ එදා දැකපු මිනිස්සෙම තමයි එදා වුණ හිතන්නකෝ. ඔන්න බස් එකට නැග්ගා. බස් එකට නැග්ගාම මිනිස්සේ සීට් එක දුන්නේ නැහැ. මට වෙච්ච දෙයක් කිව්වොත් එහෙම. එතකොට දැන් මම මේ මිනිස්සේ තව දැනග ඉඳගිනවා. දැක්කහම මම ස්වභාවයෙන් එන්නේ මොකක්ද? අර සංඥා. ඔව්, අර මිනිස්සේ. හැබැයි මේ මිනිස්සයා යම් හේකින් එක්කෝ ධර්ම කාරණාවක් අහල වෙන්න පුළුවන්. එක්කෝ මොකක් හරි හේතුවකින් දැන් මේ මිනිස්සයාගේ ඒ ගතිය මගහැරිලා තියෙන්න පුළුවන්. ඒ අවබෝධය දැන් නැති වෙන්න පුළුවන්. හැබැයි මේක දකින්නේ කොහොමද? අර කියවයි. එහෙනම් අපි පිළිගන්නේ මේ හැමදේම වෙනස් වෙන බව දන්නවා. හැබැයි දැනගත්තට අපි පිළිගන්න කැමති නැහැ මේ මිනිස්සයාගේ තියෙන අවබෝධයත් වෙනස් වෙවි පවතින එකක් කියලා. ඒටිය පිළිගන්න හැදිලා නැහැ. ඒකත් වෙනස් වෙවි පවතින. ඒ නිසා අර කුක්කුර වතෙන් ආවා, ගෝ වතෙන් ආවා. හැබැයි පස්සේදී මොකද උනේ? ඒ ටික ඔක්කොම වෙනස්. ඒ උදවිය අන්න එහෙම වෙනස් වෙනවා කියලා දකින්නත් ඕන. මේ එහෙම වෙනස් වෙන ස්වභාවයක තමයි සියලු අවබෝධයන් තියෙන්නේ. ඒකට පරිපූර්ණ අවබෝධයට පත් වුණු දවසට තමයි අන්නේම වෙනස් නොවෙන්නේ. කොහොම වෙනස් නොවෙන්නේ? කොහොම වෙනස් නොවෙන්නේද? අර දැන් ඕ දැන් අර වාඩි වෙලා නොහිටපු කෙනා මේ නැහි අසුන නුදුන්නු කෙනා ඊට පස්සේ සමහර වෙලාවට ධර්ම කාරණාවක් අහලා වෙන්න පුළුවන්. එයාට එයාගේ අර ස්වභාවය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒකට අපි පිළිගන්න ඕනේ හැම වෙලාවකම ඉන්නේ වෙනස් වෙන මිනිස්සේ. වෙනස් වෙන සත්ත්වේ. මේ සියලු දේ වෙනස් වෙමින් පවතින බව අපි පිළිගන්න ඕනේ. හිතට කියලා දෙන්න ඕන. හොඳයි. අදට ප්‍රමාණව. මේ කියපු කාරණා ටික තේරුණා. එතකොට කළු ධර්මත් සුදු ධර්මත් කළු සුදු මිශ්‍ර නූණු කළු සුදු මිශ්‍ර නූණු ධර්ම ඝණයට වැටෙන කර්මක්ෂය පිනිස වැටෙන ක්‍රියා කොහොමද ඒකට අපි සිද්ධ කරන්නේ අපිට එහෙමනම් සිහියෙන් ඉන්න වෙනවා සිහිය ප්‍රධාන කරගන්න වෙනවා ඒක තමයි කොතනින් ගියත් අර බුදුහාරු දේශනා කළා කොතනින් ගියත් හරියට අර සියලුම සත්තුන්ගේ පාදසටහන් මේ හස්තියාගේ පාදසටහනට බහලන්න පුළුවන් ඒ වගේ මේ කොතනින් කියන ධර්මයේ වුණත් චතුර මේ මේ මේ හැම මොන පරියායෙන් කියන ධර්මයේ වුණත් සතර සතිපට්ඨානයේ නැමැති ධර්මයේ බහලන්න පුළුවන්. ඒකට සිහිය තමයි හැමතැනදීම ප්‍රධාන. ඒ සිහියෙන් හිටියොත් තමයි අපිට මේ ගෝචර වෙන රූප, වේදනා, සංඥා, සංකාර මේ ගොඩ නැගෙන මායාවක් බැඳි විඥාණය අනිත්‍ය වශයෙන් දැක ගන්න පුළුවන් සිහියෙන් හිටියොත් විතරයි. එහෙම නැත්නම් අපි මේ ධර්මත් එක්ක ඇලී ගැටී වාසය කරමු. ඒකට සිහිය පිටුවා ගැනීම තමයි කරන්න ඕන. ඒක පුරුදු විය යුතු එකක්. ඒක එක පාටම කරන්න පුළුවන් එකක්. ඒ ටික ටික පුරුදු වෙන්න. එහෙනම් අද අපි හැමදෙනාම ඒක රහසී වෙලා අපිට පුළුවන් ප්‍රමාණයෙන් සත්‍ය ප්‍රමාණයෙන් ඒ ලෞතුරා බුදුහාමුදුරු සාංසාරික දුක කෙලවර කරන්නට දේශනා කරන්නට යෙදුන සූත්‍ර ධර්මයක් සාකච්ඡා කළා කරුණු දැන කියාගත්තා අප විසින් කුසල අරමුණක තමන්ගේ අපේ හිත කය වචනය කියන මේ තුන්දොර පවත්තන්ට යෙදුනා එතකොට අපි මේ සිදු කළා වූ සියලුම පින් දෙවියන්ට ඥාතීන්ට අනුමෝදන් කරන්ටයි සූදානම අප විසින් මේ දුර්ලභව ලැබෙන්නා වූ මනුෂ්‍ය ජීවිතය භාවිතා කරලා සද්ධර්ම ශ්‍රවණය සද්ධර්ම සාකච්ඡාව කියන මේ කටයුත්ත සිද්ධ කිරීමෙන් උපදවා ගන්නට යෙදුනා වූ සියලුම කුසලානි සංසධර්මයන්ගේ බලයෙන් යප නමින් මිය පරලෝයන්ට යෙදුනා වූ සකල විද ඥාති වර්ගයා යම්කිසි සසරේ දුක් ඇති ස්ථානවල උප්පත්ති ලබා සිටිනවා නම් ඒ සියලු ඥාතිහු මේ පින් අනුමෝදන්ව එයින් අත්මිදෙත්වා සැපයකටම පැමිණෙත්වා ඒ සැපයේ තටි අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ අවබෝධ කොටගෙන උතුම් වූ නිවනින් සැනසෙත්වා සියලු දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව මේ අසිරිමත් වූ බුදු සසුන බොහෝ දෙනෙකුට හිතසුව පිණිස ආරක්ෂා කරත්වා රැකදෙත්වා මේ උතුම් පින් අනුමෝදන් වන දෙවිවරුද ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉදං නෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං නෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං නෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඒවගේම අප හැදූ වැඩූ දෙමවපියන්ට ගුරුහරුකන් ලබා දුන්නු ගුරුවරුවාදී හැම දෙනාටමත් මේ කළ සද්ධර්මශ්‍රවණය කළ කුසල ධර්මයේ බලයෙන් සියලු යහපතම සැලසෙත්වා. ඒවගේම අවසාන වසයෙන් පාර්ථනාවක් කරමු මේ දිරණ ශරීරයක් භාවිතා කරගෙන දිරණ කන් දෙකක් භාවිතා කරගෙන අපි හැම දෙනාම ඒක රාසී වෙලා වැඩ රාජකාරි කොතරම් තිබුණත් ඒවත් පසකින් තියලා ඒක රාසී වෙලා සද්ධර්මයේ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ උතුම් තුනුරුවනේ ගුණ පිළිබඳව සාකච්ඡා කළා. මේ සර්ව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ මේ මහානුභාව සම්පන්න කුසලය කරණ කොටගෙන බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා යම්බඳු දහමක් අවබෝධ කරගෙන මේ දුක් සහිත සසරෙන් අත්මිදෙනවද ඒ උතුම් ධර්මයම අවබෝධ කරගෙන මේ දුක් සහිත සසරෙන් අත්මිදෙන්ට ඔබ අප හැම දිනාටම සිත් සතම් පහදවාගෙන ගෞතම බුදු සසුනේ සිදු කළා වූ මේ සද්ධර්ම ශ්‍රවණය සාකච්ඡාමය පින ඔබ අප හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම උතුම් නිවන සාක්ෂාත් කිරීම පිණිසම පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් තබමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිංජතු. Super.